2015 වසරේ 7 මාසේ 5 භාවනා වැඩසටහන. ධර්මය සතුටින් ශ්‍රවණය කරන්න. ඔබ යාළුවෙක් එක්ක කතා කරන්න සූදානම් වෙනකොට මම හිතන්නේ ඔබ ප්‍රබෝධමත් සිතකට පත් වෙනවා, තියෙන සියල්ල අමතක කරලා මෙයත් එක්ක මම සතුටින් කතා කරන්න ඕන කියලා. ඒ වාගේ සතුටින් ධර්මය ශ්‍රවණය කරන්න, සතුටින් ප්‍රබෝධමත් සිතින්. අධ්‍යාපනයක් ලැබනකොට ගුරුවරුත් ළමයින්ගෙන් අපේක්ෂා කරන්න ඕන දෙයක් ගියපු ගමන් බය කරලා ඒගොල්ලෝ තැති ගන්නවලා නෙමෙයි, ළමයින්ට සතුටින් ඉගෙන ගන්න කියලා කියන්න. ප්‍රබෝධමත් සිතින් සතුටින් ශ්‍රවණය කරන්න. ප්‍රබෝධයෙන් සතුටින් සිටින කෙනෙකුට තමයි කියන දේ හොඳට ඇහෙන්නේ, ඇහෙන දේ හොඳට තේරුම් ගන්න. ඒ තේරුම් ගන්න දේ දෙස නැවත හැරි බලන්නේ සතුටින් සිටින කෙනෙක්, සැහැල්ලුවෙන් සිටින කෙනෙක්. අපි දවසින් දවස සැහැල්ලු වෙන්න ඕන. දවසින් දවස සතුටින් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙන්න ඕන. ඒක තමයි නිවෙනවා කියන්නේ. දවසින් දවස නිවිච්ච කෙනෙක් වෙනවා කියන්නේ දවසින් දවස සතුටින් ජීවත් වෙන කෙනෙක් බවට පත් වෙනවා. එකයි මේ නිර්වාණ මාර්ගයේ ස්වභාවය. ඊළඟට අපි වෙන ප්‍රචණ්ඩ කණ්ඩායමක් කරන්නේ මොකද්ද? දවසින් දවස මනස රළු කරනවා, දැඩි කරනවා, කලබල කරනවා, උද්වේගකාරී කරනවා, සහ අවසානයේ තමන්ගේ ජීවිතෙත් නැති කරගෙන අනුන්ගේ ජීවිත නැති කරන විකෘති මානසිකත්වයක් හදනවා. අර දැඩි භාවයේ මුල් කරගෙන ඒක නේද කරන්නේ ත්‍රස්තවාදී සංවිධානය කරන්නේ. ඒකේ අනිත් පැත්ත අපි කරනවා. තමන්ගේ ජීවිතේට අන් අයගේ ජීවිතවලට මෛත්‍රිය, කරුණාව, දයාව ඇති කරගන්න වඩ වඩාත් මෘදු වෙන, වඩ වඩාත් සතුටින්, ප්‍රමෝදයෙන්, ප්‍රීතියෙන් ජීවත් වෙන ජීවිතයක් අපි නිර්මාණය කරනවා. ඒකේ ධනාත්මක මේ අපි ගන්න වැඩපිළිවෙල ධනාත්මක නම් අර පැත්ත ඍණාත්මක පැත්ත බවට පත් වෙනවා. පින්නතුනේ මේ ලෝකේ ගොඩාක් දේශනා තියෙන්නේ අවබෝධය පිණිස නෙමෙයි, දැනුවත් වීම පිණිසයි. ලෝක අඳුන ගන්න අපේ ධර්ම දේශනා අතර පොඩි වෙනසක් තේරෙනවා. ඒ වෙනස මෙන්න මෙතනින් හඳුනා ගන්න. මේ ලෝකේ ගොඩාක් ආගමික ඉගැන්වීම් පවා තියෙන්නේ අවබෝධය පිණිස නෙමෙයි, දැනුවත් වීම පිණිස, ඉගෙන ගැනීම පිණිස, මතක තබා ගැනීම පිණිසයි. එහෙත් පින්නතුනේ අවබෝධයෙන් දේශනා කරනු ලබන මේ දේශනාවල් තිබෙන්නේ දැනුවත් වීම පිණිස, ඉගෙන ගැනීම පිණිස නොවේ, ප්‍රත්‍යක්ෂ කර ගැනීම පිණිසයි. එහෙමනම් ප්‍රත්‍යක්ෂ කර ගැනීම උදෙසා කරනු ලබන දේශනේකුත්, ඉගෙන ගැනීම උදෙසා, මතක තබා ගැනීම උදෙසා කරන දේශනේකුත් අතර වෙනසක් තියෙනවා. ඒ ඒ වෙනස තමයි මෙහිදී ඔබ දකින්නේ. මේ දේශනාවම භාවනාවක්, මේ දේශනාවම විදර්ශනාවක්. දේශනාව වෙනම භාවනාව වෙනම නෑ. බුදුරජාණන් වහන්සේගේ දේශනාව ගමන් කළේ භාවනාවත් සමගමයි. ඒ නිසා දේශනාව කෙලවර සෝහාන් වෙනවා, සකුදාගාමී වෙනවා, අනාගාමී වෙනවා, අරහත් වෙනවා. අන්නේ කාරණේ බුදු පියාණන් වහන්සේගේ ජීවන දර්ශනේ තිබිච්ච දෙයක්. ඒ කාලෙට එකක්, මේ කාලෙට තව එකක් නෑ පින්නතුන. ඒ ක්‍රමවේදෙම තමයි මේ කාලෙටත් තියෙන්නේ. ඒ කාලෙ දේශනා ශ්‍රවණය කරද්දි නිවන් දැක්කේ, අද දේශනා ශ්‍රවණය කරද්දි නිවන් දැක්කේ. එහෙමත් නැත්නම් ධර්ම මානසිකාරයේ වඩද්දි තමයි නිවන් දැකෙන්නේ. සක්මන් කරමින් ධර්ම මානසිකාරයේ වැඩෙනවා. වාඩි වෙලා ධර්ම මානසිකාරයේ වඩනවා. ස්වභාවය ධර්මයේ යම් කිසි සිද්ධාන්තයක් පදනම් කරගෙන ධර්ම මානසිකාරය වඩනවා. පටාචාරාව රහත් තුන විදිය ඔබ අහලා තියනවද? පය සෝදන වතුර ටිකේ නේද? යම් සිද්ධාන්තයක් මුල් වෙනවත් සමගම තමන්ගේ තියෙන අවසාන දෘෂ්ටියත් ගිලිහි යනවත් එක්කම මේ තිබුණු මමත්වයේ බැඳ වැමේ සිඳී ගිහිල්ලා ඒ අරිහත්ත්වයටපත් වෙනවා. ඇය දුටුවා ටිකක් වතුර ළඟදීම පොළොවට උනා ගත්තා. තවත් වතුර කොටස ටිකක් දුරට ගිහිල්ලා පොළොවේ සිඳිලා ගියා. තවත් ජලයේ කොටස, ඒකප ජලයේ කොටස ටිකක් ඈතට ගිහිල්ලා සිඳිලා ගියා. ඔය වගේ වාර 15ක් 20ක් විතර ජල මාර්ග දකින්න. දැන් ඔබට ඒක අත්දැකීමක් ලබන්න පුළුවන් නේද? තමන්ගේ පය සෝදලා බලන්නකෝ. ඒ ඔබ දකින්නවා මේම විවිධ මට්ටමින් ජලය පොළවට උරාගෙන නැතර වෙලා තියෙනවා. ඒ වාගේ අය දකින්නවා මගේ මේ සිතේ දෘෂ්ටි වල තියෙන බලය. ඒ දෘෂ්ටි තමයි මේ ජලය. එයාගේ සිතත් අර ජලය පොළොවට උරන වේගයෙන්ම සිඳිලා ගියා. දැන් ඔබේ සිත තාම සිඳිලා ගියේ නැහැ, ගලාගෙන යනවා. ඔන්න වෙනස. අවදීන් සිටියා, ධර්මයෙන් පෝෂණය වෙලා සිටියා. ඇයට නිවන් දකින්න ඇරෙන්න වෙන දෙයක් ගැන හිතන්නට සිතක් තිබුණේ ඉම නැහැ. ජීවිතයේ ස්වභාව ධර්මයෙන්ම ඇයට ඒ දේ විඳින්න ලැබිලා තිබුණා. අපිත් පටාචාර කෙනෙක් වෙනවා. ඒ කියන්නේ සියල්ල හිමි වෙච්ච කෙනෙක් නේ. පටාචාර කෙනෙක් කියන්නේ සියල්ල හිමි වෙච්ච කෙනෙක්. අපි සියලු දෙනා පටාචාර කෙනෙක් වෙනවා. මේ දැන් නැති වුණාට කවදක හරි වෙන්නේ නැද්ද? වෙනවා. ඒ අයගෙන් අපි වෙන් වෙනවා. එහෙම නැත්නම් අපෙන් ඒ අය වෙන්වීම සිදු වෙනවා. කවදා හෝ එදාට පටාචාර වෙනවා. ඉතින් ඔබ පටාචාරාවක් වෙන්න කලින්, ඒ කියන්නේ අවබෝධයටපත් වෙලා පටාචාර කෙනෙක් වෙන්න. මොකද පටාචාර කෙනෙක් නොවී නිවන් දකින්න බෑ. මම දකින්නේ සියල්ල අහිමි වූ කියන තැනින් මම පටාචාර කියන කෙනාව ගන්නේ. සරියුත් හාමුදුරුවෝ නිවන් දකින්නේ පටාචාරාවක් වෙලා. ඈ ආනන්ද හාමුදුරුවෝ නිවන් දකින්නෙත් පටාචාරාවක් වෙලා. ඒ කියන්නේ දැන් මට මේ උපස්ථාන කරන්න කෙනෙකුත් නැහැ. සියල්ල හිමි වුණු කෙනා බවට පත්ුනේ එතෙන්දී. බුදු ආනන්ද හාමුදුරන්ට තිබුණේ වෙන මොකවත් තිබුණේ නැහැ. සංඛාරයක් තිබුණේ බුදුහාමුදුරුවම බලා ගන්න ඕන කියන එක විතරයි. ධර්ම මනසිකාරයක් ආව තර්කයටක් ගාලා යටපත් කළා. නැ බුදුහාමුදුරන් වහන්සේට කිමහුමක් කැස්සක් ඇති වුණාද බැලුවා. බුදුරජාණන් වහන්සේට පෑන් අවශ්‍ය කරනවද? බුදුරජාණන් වහන්සේට සිවුරු අවශ්‍ය කරනවද? බුදුරජාණන් වහන්සේගේ ගමන් පහසුව මොනවද? කාලසටහන මොකද්ද කියන එකම ප්‍රමණය එයාට ජීවිතේ. මොකද හේතුව ඒක පාරමිතාවක්. බුදු කෙනෙකුට උපස්ථාන කරන්න කරපු පාරමිතා බලයක්නේ. ඒ නිසා ඒ සංකාරයත් ඉවර වෙනවත් එක්කම වෙන සංකාරයක් තිබුණේ නැහැ. අන්න ධර්මයට යොමු වෙන්න අවස්ථාව ලැබුණා. පුදුමේ කියන්නේ මේක ලේසියෙන් එහෙම ඉවර කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. දැන් පාසලේ නම් ගණිතයේ විද්‍යාව පොතක් හම් වෙනවා. මේක මේ මාස 12 ඇතුළත ඉවර කරන්න ඕන. කව කරන්න ඕන. ඉතින් ගුරුවරයාට මේක පොතේ තියෙන පිටු ගාන බලන, සති ගාන බලන, පාඩම් ගාන හදාගෙන මේක ඉවර කරන්න පුළුවන්. නිශ්චිත දිනයකට. එහෙත් මේ නිවන් දකින්නවයි කියන කාරණය පින්නතුනේ කෙනෙකුට කියන්න බෑ. මෙයා අද දකින්නවද? තව සුමානයකින් දකින්නවද? ඈ තා අවුරුද්දකින් දකින්නවද කියන එක කියන්න බෑ. ඒ දැකපු කිසිම කෙනෙක් මම මේ අද දකින්නේ කියලා හිතාගෙන ඇවිල්ලා දැක්ක නෙමෙයි. මම මේක කොහොම හරි දකින්න ඕනේ කියන එක තිබුණා. ඒ වුණාට මම අද දකීද, හෙට දකීද, අනිද දකීද කියලා දන්නේ නැහැ. ඔබ අසන්නේ, ඔබ දැනගන්න උත්සාහ කරන්නේ පෙර නොදැකපු නිවන. පෙර නොදැකපු නිවනක් තමයි ඔබ දකින්න උත්සාහවත් වන්නේ. පෙර නොදැකපු දෙයක් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. පෙර නොදැකපු දෙයක් ඔබ දකින්න යනකොට මොන වගේ සූදානම්ද තියෙන්නේ ඔබලාගේ? උදාහරණයක් ගේන්නම්කෝ. තවත් ළඟින්ම ඔබගේ මහත්තයා, එහෙම නැත්නම් නෝනා, එහෙම නැත්නම් තමන්ගේ මිත්‍රයා මිතුරිය කියනවා මම ටෑග්ගක් ගෙනාවා ඇස් දෙක පියාගන්නකෝ පෙන්වන්න කියලා කියනවා. දැන් මෙයා හිතනවා එක එක දේවල් ටෑග්ගක් නම් හා මට උමනා වෙලා තිබුණේ මේ ඔරලෝසුව. ආදි නොයෙකුත් නොයෙකුත් දේවල් හිතනවා. සිතල සිතල සිතල සිතල සිතල ඉතින් ඒ සියලු දේම යා තදින් විශ්වාස කරන සමහර දේවල් මේක වෙන්නම ඇති කියලා. නමුත් ටෑග්ග පෙන්නකොට ඔව් වෙනම දෙයක් වෙන්න පුළුවන්. දැන් මමත් ඔබට කියනවා මචන් මම මේ ලාච්චිය ඔබට පෙන්වන්න යමක් ගෙනල්ලා තියෙනවා. කුමක් විය හැකිද? ඔන්න උතන ඉඳගෙනයි පින්නතුනේ ඔබ ධර්ම ශ්‍රවණය කරන්නේ. ටැග් දැක්කේ නෑ. ඒ නිසා ප්‍රබල මතවලට නොපැමිණ තමන් ප්‍රත්‍යක්ෂ වෙනතුරුම ගවේෂකයෙකු හැටියට කටයුතු කරන්න. ඇයි මතවාදයක එළඹ ගන්න එපයි කියලා කියන්නේ? මතවාදයක එළඹ ගත්තාම මතවාදයක් සොයන්නේ. දැන් වේලාසනින් අපි නිවන මේකයි කියලා රාමුවක් ඇති කරගත්තොත් ඒ වගේ නිවනක් හොයනවා. පුහු මතවාදයක් නොවේද ලෝකයේ ඉන්න සමස්ත වැඩිම මිනිස් ජනගහණයකට තියෙන්නේ. ඇයි ඒකට පුහු මතවාදයක් කියන්නේ? නොදැක්ක, නොවින්ද, ප්‍රත්‍යක්ෂ නොවු, අවබෝධ නොවු දේවල් විශ්වාස කරගෙන කල්පනා කරගෙන සිටින නිසා කියන පුහු මතවාදයක්. ඒක සාධාරණ විද්‍යාත්මක මතවාදයක් නෙමෙයි, පුහු මතවාදයක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඔබත් තේරුම් ගන්න මල් ළඟත්තේ පුහු ගතිය ඇති නේද? මම සැහැල්ලු වෙලා සංසුන් වෙලා මගේ හිත මම පිරිසුදු කරගන්න ඕනේ. ඔබ කාගේවත් දේශනා ඇසිය යුතු නැහැ. කාගේවත් ධර්මයක දෙයක් ප්‍රතික්ෂේප කළ යුතු නැහැ. කාගේවත් ධර්මයක් අනුමත කළ යුතු නැහැ. ඔබ ඔබගේ මනස පිරිසුදු කරගත යුතුයි. පැහැදිලිද? දැන් මේක අහලා තව දේශනාවක් ප්‍රතික්ෂේප කරනවා, ඒක වැඩක් නැහැ. මේක අනුමත කරනවා, ඒක වැඩකුත් නැහැ. මේ ධර්මයේ තුලින් ඔබගේ මනස පිරිසුදු කරගන්නවද? අන්න ඒ කාරණය පමණයි වැදගත්. පැහැදිලි නේද? මේ ලෝකයේ දැනුම පිණිස තියෙන ධර්මවල ස්වභාවය එක දැනුමක් ප්‍රතික්ෂේප කරමින් තව දැනුමක් තැම්පත් කරනවා. තව විශ්වාසයක් තැම්පත් කරනවා. තව අදහිමක් තැම්පත් කරනවා. මේක මනස පිරිසුදු කරන ධහමක්. විසුද්ධිය පිණිස පවතින පිරිසුදුතාවය කියන්නේ කෙලෙස් වලින් විසුද්ධිය පිණිස පවතින ධර්මතාවයක්. කෙලෙස් වලින් දුරවන ධර්මතාවය. ක්ලේශය හදන්නේ කවුද? දැන් පුටු හදනකොට පුටු හදන්න වඩුවෙක් ඉන්නවා. අපි අහනෝ මේ පුටු හදන්නේ කවුද? ඊට පස්සේ අපි කියනවා අහවල් වඩුවා. ආවල් ආයතනය. මේ කෙලෙස් හදන්නේ කවුද? දැන් බුදුරජාණන් වහන්සේ දකින්නනේ නේද කෙලෙස් හදන වඩුවා. කෙලෙස් හදන වඩුවා තමයි මම. තණ්හාව කියන්නේ එයා. මොකද්ද මේ තණ්හාව කියලා කියන්නේ? ඕනෑම දෙයක් ක්‍රියාවට නන්වන අවස්ථාව තණ්හා. එහෙම නැත්නම් බන්ධනය කරන අවස්ථාව තණ්හාව කියලා කියනවා. ඒක සුභ කාරණයක් වේවා අසුභ කාරණයක් වේවා බඳවන ස්වභාවය, අල්ලා ගන්න ස්වභාවය, උපාදානය කරන ස්වභාවයට කියනවා තණ්හාව. වෛර කරන්න කෙනෙක් තණ්හා කරන්න පුළුවන්. මෛත්‍රිය කරුණාව ඇති කරන්න කෙනෙක් තණ්හා කරන්න පුළුවන්. මොනවා හරි බැඳීමක් ඇති කරන ශක්තියකට කියනවා තණ්හාව කියලා. කැමැති දේ කැමැති විදියට පවත්වා ගැනීමට තියෙන කැමැත්ත. අපි ගොඩක් කලාවට හිතන්නේ තණ්හාවයි කියලා මේ හොඳ දේවල් වලට. දැන් පිරිසුදුව ඉන්නකොට, ලස්සනට ඉන්නකොට, ධන සම්පත් ආදී ජීවිතයට එකතු පහදු කරගන්නකොට අපි කියනවා අන්න ඒකට තණ්හාව කියලා. ඒක අපි වළක්ව ගන්නවා. සමාජයේ අපේ නොදන්න අය ඊළඟට මිනිස්සෙක් ගෙයක් දොරක් හදන්නේ නැතුව ඉන්නකොට, ඔහේ බලාගත්තු අතේ බලාගෙන ඉන්නකොට, නොකා නොබී ඉන්නකොට එයාට කියන හරියට අඳින්නේ නැහැ පළඳින්නේ, අන්න එයා තණ්හාව නැති කෙනා. එක් එක් අයගේ තණ්හාව එක් එක් විදියයි. නගරේ ඉන්න අය ගමේ ඉන්න තණ්හාවක් ඇති කරගන්නු, ගමේ ඉන්න අය නගරේ ඉන්න තණ්හාවක් ඇති කරගන්නු. මේ තණ්හා දෙකේ වෙනස මොකන්ද? ඒත් එහෙමයි. කුමන ආකාරයකට හෝ බැඳී යන ස්වභාවය තණ්හාවයි. ඔබ සංසාරයේ හැමදාම බිහි කරන්නේ නාම රූප දෙක. මේ අම්මයි තාත්තයි දෙන්න තමයි ඔබ සංසාරේ බිහි කරන්නේ, නාම රූප දෙක. අපි සාමාන්‍යයෙන් ඉගෙන ගත්ත නාම රූප දෙක නම් කවදාවත් ඒක දුරු කරන්න බෑ, නිරෝධ කරන්න බෑ. නමුත් බුදුරජාණන් වහන්සේ කියා දුන්නු නාම රූප දෙක නිරෝධ කරන්න පුළුවන් නාම රූප දෙක. ඔබේ උපාදානස්කන්ධේ කිසිම සිද්ධාන්තයක් නැත නාම රූප දෙකෙන් තොරව. බලන්න, නමක් විතරක් තියෙන රූපයක් නැති සිද්ධාන්තයක් ගැන මට මොනව හරි කියන්නේ? මොකක් හරි කාරණයක් ඔබේ හිතේ තියෙනවද? නම විතරයි තියෙන්නේ, රූපේ නැහැ. එහෙම නැත්නම් රූපේ විතරයි තියෙන්නේ, නමක් නැහැ. එහෙම මොනව හරි ඔබේ සිතේ තියෙනවද? එහෙම දෙයක් නැහැ. නාම රූප දෙකෙන් නිදහස් වෙන්න පුළුවන් නම් එයා මුළු සසරින්ම නිදහස් වුණා වෙනවා. මොකද්ද නම කියන්නේ? මොකද්ද රූපේ කියන්නේ? කළු මහත්මයෙක් ඉන්න, එයාගේ නම ඇඩ්ඩින්. ඇඩ්ඩින් මහත්තයා කියලා කිව්වත් කමන්නේ, කළු මහත්තයා කියලා කිව්වත් කමන්නේ. කළු නිසා කළු මහත්තයා, මිටි නිසා මිටි මහත්තයා. එයාට මිටි මහත්තයා කිව්වත් ඒ එයාගේ නම, කළු මහත්තයා කිව්වත් ඒ එයාගේ නම. එයාට ඉංජිනේරු මහත්තයා කිව්වත් ඒ එයාගේ නම. එයාට තැපල් මහත්තයා කිව්වත් ඒක එයාගේ නම. එයාට පොලිස් මහත්තයා කිව්වත් ඒක එයාගේ නම නේද? එයාට දොස්තර මහත්තයා කිව්වත් ඒ එයාගේ නම. යමක් හඳුනා ගැනීමට ආමන්ත්‍රණික නාම ස්වરૂපයකට ඕනම දෙයකට අපි කියනවා නාම. ඒක තමයි නම. ඒකයි නම කියලා හැදිලා තියෙන්නේ, වහරෙම තියෙන්නේ. ඒකයි නම, නාම. රූප ඒට අනුගත ස්වરૂපය. ඒ නාමයට අනුගත ස්වરૂපයක් තියෙනවා. මිටි කෙනාට මිටි ශරීරයක්, දොස්තර මහත්තයට අදාළ ස්වરૂපයක්, පොලිස් මහත්තයට අදාළ ස්වરૂපයක්, තැපල් මහත්තයට අදාළ ස්වરૂපයක් තියෙනවා. ස්වરૂපයට කියන රූප. ඊට පස්සේ කහ කොලේ, බෝ කොලේ, කොස් කොලේ, දෙල් කොලේ කිව්වහම දෙල් කොලේ ස්වરૂපය පේනවා, කොස් කොලේ ස්වરૂපය පේනවා, බෝ කොලේ ස්වરૂපය පේනවා. ස්වરૂපේ නා රූපය. මේ නාම රූප දෙක තමයි අපි තුල හැමදේම බිහි කරන්නේ ඒ දෙන්න අම්මා තාත්තා දෙන්න. ඒ දෙන්න ගැටෙන තැන, ඒ දෙන්න හමු වෙන තැන නොයෙකුත් දේවල් බිහි වෙනවා. තේරුණානේ? ඒ තුලින් යම සාරයක් අපේ හිතේ තැම්පත් වෙනවා. ඒකට කියනවා නාම රූප. එහෙනම් මේ නිවන් ධර්මයේ කියන එක හඳුන්වීම සඳහා නමක් නාමික ස්වરૂපයක් වගේ පෙනුනට මේ නිර්වාණය කියන්නේ එහෙම නාමික ධර්මයක් නෙමෙයි. හැමදේම සම්මතේ ලෝකේ නාමිකව හඳුනා ගන්නා ස්වરૂපයක් තිබුණද මේ නිර්වාණය කියන්නේ නාමික ධර්මයක් නෙමෙයි. දැන් අපිට නාම රූප දෙකෙන් යුක්ත ඕනෑම භාණ්ඩයක් වස්තුවක් කාරණයක් පිළිබඳව විග්‍රහ කළොත් ඒ ෂණයෙන් ඒ දේ අපිට දැනුවත් වෙන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඇයි අපිට පුළුවන්? අපි හුරු වෙලා තියෙන්නේ එහෙමයි, පුරුදු වෙලා තියෙන්නේ එහෙමයි, අපේ හැකියාව තියෙන්නේ මේ විදියටයි. නාම ධර්මයක් රූප ධර්මයක් හඳුනා ගැනීමේ ශක්තිය. මේක තමයි මානවගේ තියෙන ප්‍රධාන මානව ලක්ෂණය. ඒ පින්නතුනේ මේ නිර්වාණ ධර්මය හඳුනා ගන්න යන අපිට මේ අවස්ථා දෙකම පසු කරන්න සිදු වෙනවා. රූපීය ස්වභාවයෙන් විග්‍රහයක් ගැන දක්වන්නත්, නාමීය ස්වභාවයෙන් විග්‍රහයක් ගැන දක්වන්නත් පුළුවන් කමක් නැහැ. එවන් වූ ධර්මයකට ඔබගේ ඥානය, ඔබගේ සිත, ඔබගේ ආත්මය, ඔබගේ දර්ශනය ඔබ ඇදී යා යුතුය. ප්‍රායෝගිකවම ඔබේ බුද්ධිය ඒ දෙසට ගලා යා යුතුය. ඒ කත්තිදින හැම විටම මේ ධර්මයන් ප්‍රත්‍යක්ෂ කර ගැනීම කියන එක අසනම වේගයෙන්ම සිදු කරගන්න. අහලා පස්සේ ගෙදර ගිහින් ප්‍රත්‍යක්ෂ කරන්න නෙමෙයි, අහන වේගයෙන්ම ඒ ධර්මයේ තියෙන ගුණය විඳින්න, රසය විඳින්න. විඳිනවයි කියන එක සාමාන්‍ය වහර තුල එක තියෙන සුඛ දුක්ඛ උපේක්ෂා සහ මිශ්‍ර වේදනා, ඒ අනුසාරයෙන්ම තමයි මේ නිර්වාණ ධර්මයේ කියන එක විඳගන්න දරන්නේ. ඒ විඳගන්න දරන උත්සාහය තුල ඒ ධර්මයේ තියෙන ප්‍රාතිහාරය බලයෙන් ඔබ විඳීම ඉක්මවා, ත්‍රිවේදනාව ඉක්මවා ඔබේ සංඥාව ගමන් කරනවා, ඔබේ සිත ගමන් කරනවා, ඔබේ මොළය ගමන් කරනවා. මේක ආශ්චර්යමත් ධර්මයක්, අද්භූත ධර්මයක්, අදහා ගන්න බැරි ධර්මයක්. කෙනෙකුට එහෙම තරකයෙන් පෙන්වන්න බැරි ධර්මයක්. සිය කැමැති කෙනා විසින්ම ඒ විශිෂ්ට වූ ධර්මය දෙස ඥානයෙන් බැලීමින් එය ප්‍රත්‍යක්ෂ කර ගන්නවා. තවත් සුවිශේෂී කාරණයක් කියා දෙන්න පුළුවන්. මේ කාරණය හොඳින් අසන්න, හොඳින් තේරුම් ගන්න ඕන කාරණයක්, වටහා ගන්න ඕන කාරණයක්. හොඳ දෙයක් හෝ නරක දෙයක් ඔබේ හිසෙහි දරා නොගත යුතුයි. සෑම හොඳ දෙයක් සමගම නරක දෙයක් තියෙන නිසා තමයි හොඳ දේ දරාගන්න එපයි කියන සිද්ධාන්තයට අපි පැමිණෙන්නේ. නැත්තම් හොඳ දෙහි ඇති වරදක් නිසා නෙමෙයි, සෑම හොඳ දෙයක් සමගම අනුබද්ධ වූ නරක දෙයක් තියෙනවා. මේ භෞතිකවාදී දෙයක් බාහිරයේ සමාජයේ යුතුයකමේ පැවැත්මේ සම්බන්ධයේ දෙයක් නෙමෙයි, මේ මානසික ස්වરૂපය පිළිබඳව මනෝවිද්‍යාව පිළිබඳව සිද්ධාන්තයක්. මේක බාහිර පැවැත්මට මේක අනුබන්ධ කරගන්න එපා. මම සරල උදාහරණයක් මගින් මේ විශාල ගැඹීර ධර්මයේ කියා දෙන්නට උත්සාහ කරනවා. මේම සරලයි. දෙල් උස්නයි කන්න හොඳ නෑ, අනුභව කරන්න හොඳ නෑ කියලා කියනවා. දැන් මොනවද කියන්නේ? දැන් අපි ඔළුවේ මතකයේ තියෙන්නේ දෙල් උස්නයි, මේ කාලේ දෙල් කන්ට අනුභව කරන්න හොඳ නෑ. ඊළඟට දෙවෙනි කාරණේ තමයි කොස් ඊටාම හොඳයි අනුභවයට, කොස් අනුභව කළ යුතුයි, දීර්ඝාෂ ලැබෙනවා බොහොම හොඳයි, කොස් අනුභව කළ යුතුයි, දෙල් කන්න හොඳ නෑ, කොස් අනුභව කළ යුතුයි. දැන් කොස් කියන වචනය තුල තියෙන්නේ නාම රූප දෙයක්. දැන් මම කොස් කියන වචනය මතක් කරාම මෙතන කොස් නැති වුණාට ගන් හැමෝගෙම ඔළුවේ කොස් ගෙඩියක් තියෙනවා. දෙල් කියන වචනය මතක් කළාම දෙල් මෙතන නැති වුණාට දෙල් ගෙඩියක් දැන් ඔබේ ඔළුවේ තියෙනවා. හැබැයි කොටස් දෙකකට තියෙන්නේ ඍණාත්මක වශයෙන් හා ධනාත්මක වශයෙන්. එකක් කන්න හොඳ නෑ, උෂ්ණයි, එපා. අනිත් එක අනුභවයට සුදුසුයි, කන්ට ඕන පුළුවන් තරම් බොහොම හොඳයි, රසයි කියලා. දැන් මේ එපයි කියපු දේ ගෙඩියක් වශයෙන් ඔබේ ඔළුවේ පවතිනවා. කණ්ඩ කියලා හා කියලා කියපු, හොඳයි කියලා කියපු කාරණේ ගෙඩියක් වශයෙන් ඔළුවේ පවතිනවා. දැන් කෙනෙක් කිව්වොත් අර හොඳ නැහැයි කියන ගෙඩිය විතරක් ඉවත් කළා, හොඳයි කියන ගෙඩිය ඔළුවේ තියාගන්න කියනවා. කරන්න පුළුවන් වැඩක්ද? කරන්න බෑ. ඒ නිසා පිළිකුල් කළා, ප්‍රතික්ෂේප කළා, නොයෙකුත් නොයෙකුත් ඔය ධානවල මේව වඩලා අනේකාකාර විදියට, ඒ අනේකාකාර විදියන් වලට ඒ ඇත්තන්ව පත් කරලා තිබුණට එවැනි භාවනාවකින් අපිට පුළුවන් කමක් ලැබෙන්නේ මේ මනස නිදහස් කරගන්න. ඒ නිසා තමයි බුදුරජාණන් වහන්සේ සුඛ වේදනාව තියාගෙන දුක් වේදනාව විතරක් ඉවත් කරන්න කිව්වෙත් නෑ, දේශනා කළෙත් නෑ. දුක් වේදනාව තියාගෙන සුඛ වේදනාව ඉවත් කරන්න කිව්වෙත් නෑ. අපේ හාමුදුරුවන්ට, අපේ බොහෝ දේශකයන්ට වැරදිච්ච තැන තමයි අර සුඛයි කියන වේදනාව මත තමයි තණ්හාව ආශාව බැඳීම තියෙන්නේ. අර දුකයි කියන වේදනාව මත නෑ. ඒ නිසා දුකෙන් හිත පුරෝ ගන්න ඕන. එතකොට අර අරවට ඇලෙන ස්වභාවය අඩු වෙනවා. එතකොට දුකට විතරක් ඇලිලා ජීවත් වෙන්න පුළුවන්. මං අහන්නේ දුකට ඇලුනහම සැපයිද කියලා? ඇයි මේ රටට මේ දේ සරලව තේරුම් ගන්න බැරි උනේ? මේ අපේ ඉන්න මහා ප්‍රඥාන්ට සරල සිද්ධාන්තයක් නේ, සරල කාරණයක් නේ. ඇයි තේරුම් ගන්න බැරි වුනේ? ඇයි නූතනේ මේ ධර්මයේ ඇසෙද්දි මේක තේරුම් ගන්න බැරි? තේරුම් ගන්න පුළුවන් විශාල පිරිසක් ඉන්නවා. නමුත් මේක තේරුම් ගත යුතුයි කියලා හිතන පිරිස මේක තේරුම් ගන්නෑ. ඒ තේරුම් ගත්ත අයත් ප්‍රත්‍යක්ෂ කරගන්න ඕනේ මේ කාරණය. ඔබේ හිසෙන් කොස් ගෙඩිය තියෙනකනොත් ඔබට නිදහසක් නෑ, දෙල් ගෙඩිය තියෙනකනොත් ඔබට නිදහසක් නෑ. ඔබේ හිසෙන් ඔබ දෙල් ගෙඩියයි කොස් ගෙඩියයි දෙකම ඉවත් කරන්න ඕනේ. අන්න කොස් ගෙඩියත් සංස්කාරයක්, දෙල් ගෙඩියත් සංස්කාරයක්. සබ්බ සංඛාර සමතෝ. ඊට පස්සේ තමයි ඒතං සන්තං ඒතං පනීතං යතිතං සබ්බ සංඛාර සමතෝ. මේ සියලු සංස්කාරකයන්ගෙන් නිදහස් වෙච්ච තැන තයාර ලැබෙනවා පුදුම ඒකාන්තයෙන් සාන්තයි, ඒකාන්තයෙන් ප්‍රණීතයි. මේ ධර්ම අවබෝධයටපත් වෙනවා කියලා කියන්නේ එයා මේ ජීවිතේ වඩාත්ම සාන්ත ප්‍රණීත ජීවිතයක් ගත කරන කෙනෙක්. පොඩි පොඩි දේවල් තිබුණත් වෙනදට වැඩිය 75 80ක් විතරම විශාල ප්‍රණීතත්වයක් ජීවිතේ ලබන කෙනෙක් බවට පත් වෙනවා. එතෙක් දෙවි දෙවි පිච්චි පිච්චි මුලා වෙවි නේද? දැන් සමහර මතවාද අරගන්නෝ මතවාද ප්‍රකාශනය වෙන්නෙම දැවීමේ. දැන් මා ඉදිරියට ඇවිල්ලා නොයෙකුත් දේශකයෝ ප්‍රතිවාදීන් ලෙස දේශනා කරනවා. ආයේ ලොකු තර්ක, ලොකු වචන, ලොකු ගණන් ඔක්කොම තියෙනවා. මං අහන්නේ එකම එක ප්‍රශ්නයයි. ඔබ මේ දැන් සතුටෙන්ද? නෑ, කැළඹිලා. ඇයි? ඇයි මගේ තර්කය? ඒක ඉස්මතු කරගන්න ඕනේ, ඒක පරාජය කරන්න දෙන්න බෑ, ඒක දිනව ගන්න ඕන, අනිත් තර්කය පරාජය කරන්න ඕන කියන මේ සිද්ධාන්ත සියල්ලම නිසා මා මේ දැන් කැළඹිලා. අහලා බලන්න ඔය ආගමික නාලිකා දේශනාවල් කරන මිනිස්සු මොන තරම් රළුද, දැඩිද? ඔවුන් ළඟ පේනවද බලන්න ශාන්ත භාවය? ඔවුන්ගේ වාචික ස්වරූපේ වර්තාත්මත් ඒ දේ නෑ. කොහොමද ලෝකෙට ශාන්තියක් ඇති වෙන්නේ? අර දෙයින් වෙන් කළා මේ දෙයට ගත්තාම ඒ මිනිස්සයා ආගමිකයේ පුජ්‍යලයේ ජාතිකයේ බවට පත් කරන එක නේද ලෝකයේ ආගමිකයේ ඉගැන්වීම බවට පත් වෙලා තියෙන්නේ. ඒ රැල්ලෙන් බුද්ධිමත් සමාජයේ, ඥානවන්ත සමාජයේ නික්මෙලා නිදහස් වෙලා ඒ සියලුම අඥාන කම්මලට ගරු කරමින්, සත්කාර කරමින්, උපස්ථාන කරමින් අපේ මනස අපි නිදහස් කරගන්න ඕන. පඬිවරයෙකුට වැඩියේ ගරු කරන්න මෝඩයෙකුට. පඬිවරයෙකු ගෞරවය එච්චර බලාපොරොත්තු වෙන කෙනෙක් නෙමෙයි, මෝඩෙක් සෑහෙන ගෞරවය බලාපොරොත්තු වෙන කෙනෙක්. තේරුණානේ? ඒක ස්වභාවයෙන්ම තියෙනවානේ. ඒ නිසා අර වැඩිපුරම අපි අර තර්කවල ඉන්න දැඩි මතධාරීන්ට ඉතාම ගරු කරන්න, ඔවුන්ව අගය කරන්න, ඔවුන්ව ප්‍රශංසා කරන්න, ඔවුන්ට තර්ක ඉදිරිපත් කළා තව තවත් කේන්ති ගස්සන්නේ නැතුව සිටින්න, ඔවුන් විසින්ම ඉගෙන ගැනීමට කැමති, ධර්මයේ තේරුම් කර ගැනීමට කැමති කිව්වොත් පමණක් මේ කරුණු පැහැදිලි කරලා දෙන්න. මොකද ඒකත් කරුණාවක්. මොකද තව කෙනෙක්ව නොරිදවා සිටීමම කරුණාවක්. දැන් ওই බුදුරජාණන් වහන්සේ චුන්දසූකර බලන්න ගිහිල්ලා බණ කියන්න වැඩියේ නැහැ. ඇයි බණ කියන්න වැඩියේ නැත්තේ? කරුණාව නිසා. ඇයි කරුණාව? මම එතෙන්ට ගිහිල්ලා බණ කියන්න ගියොත් මෙයාව මේක පිළිගන්නේ, මෙයා මටත් මන්නේ උස්සනවා, උස්සපු ගම මෙයාගේ අපායල අවුරුදු 110යි නං 120ක් බවට පත් වෙනවා. දැන් බුද්ධාන්තරයන් නම් අසංකේයයකට එයා යනවා අපායේ. ඉතින් ඒ தත්ත්වයට මම පත් කරන්න හොඳ නෑ මේ විඥානේ, ඒ පාපයෙන් පිරිනේ විඥානේ එහෙම තියෙනවා. එවිට අහන්න පුළුවන් කෙනෙක්, ඇයි පව් කරන්නේ මිනිස්සු? ඇයි මේ ආත්ම දෘෂ්ටියේ ඉන්නේ මිනිස්සු? ආත්ම දෘෂ්ටිය රසය. ඒකේ රහක් තියෙනවා. ඒ රස බුදුහාමුදුරුවෝ පෙන්වුවේ කොයි වගේද? විවිධ අවස්ථාවන් වල පෙන්වුවා. අර මුවෙක් පන පිටින් අල්ලලා රජෙකුට හිතුණා ආහාරයට ගන්න. එතකොට එයා මොකද කරේ? අර රසවත් මීපෙණි තවරලා තනකොළවල රජමාලිකාවටම ගෙන්න ගත්තා. එතකොට රසවත් මාර්ගයක් තියෙන්නේ. මමත්වේ මාර්ගයේ හරිම ප්‍රණීත වින්දනීය මාර්ගයක්. ඒක තවත් විදිහක කිව්වා, රස මේ විෂ තවුරුණු කේජු කෑල්ලක් වගේ කිව්වා. කේජු කෑල්ල පෙනුමෙන් ලස්සනයි, හොඳයි, රසයි, මිහිරි, ප්‍රණීතයි. නමුත් නොපෙනෙන විදියටයි ඒක විෂ තියෙන්නේ. මමත්වයේ තියෙන ස්වરૂපය එයයි. මමත්වයේ පෙනුමෙන් ආස්වාදනයයි. තේරුණානේ? මමත්වයේ පෙනුමෙන් ආස්වාදනීයයි. දැන් අපි හිතමුකෝ පිරිමියෙකුට කාන්තාවක් කියලා. පෙනුමෙන් පේන්නේ කොහොමද? පෙනුමෙන් ආස්වාදනීයයි, ප්‍රණීතයි. කර තියාගත්තට පස්සේ තමයි දන්නේ කරත්තයක් කියලා. මහත්තුර මොකද කියන්නේ? කවන්නේ නැහැ, ඒක කැමැත්තෙන් කරන්න නේද? නමුත් දෙදෙනාම බුද්ධිමත් නම් ඒක කරත්තයක් බවට පත් වෙන්නේ නැහැ. ඈ, ඒ දෙදෙනාම නිවන් දකින්න තත්වයටපත් වෙනවා. කරත්තයක් බවට පත් වෙන්නේ අඥාන සමාජය තුල. ඥානවන්ත සමාජය තුල කවදාවත් ස්වාමියාට බිරිඳවත් බිරිඳට ස්වාමියාවත් කරත්තයක් වෙන්නේ නැහැ. කියන්නේ කරදරයක් වෙනවා කියන එක නේ, කරත්ත වෙනවා කියන්නේ. කරදරයක් නොවේ නම් ඔබ කරත්තයක් නොවේ ඔබ. නේ, ඔබ ස්වාමි පුරුෂයාට කරදරයක් නෙවෙයි නම් ඔබ කරත්තයක් නෙවෙයි. ඔබ ස්වාමි දියණියට කරදරයක් නෙවෙයි නම් ඔබ කරත්තයක් නෙවෙයි. එයාට ඔහුට ජීවිතේට සහයෝගයක් ලබා දෙන සහායකේ බවටපත් වෙනවා. නමුත් පෙනුමෙන් පෙනුනාට යථාර්ථයේ ස්වභාවය තමයි මේ ලෝකේ අර පෙනුමෙන් දකින ආස්වාදනීය தත්වේවත් රසවත් தත්වේවත් ජීවිතේ යථාර්ථයේ අවසානේ නෑ. ඒ නිසා මේ පුතංජන සත්වයා සිතන ආකල්පය නොවේමයි සිදුවන්නේ, නොසිතන දෙමයි. ලෝකනේ සිදුවෙන්නේ හිතන සිහිනය නෙමෙයි ඇති වෙන්නේ, නොසිතන දෙයක්මයි. ඒ නිසා තමයි පින්නතුනි අපි තත්කාකාරය දකින්න තත්වයට පත් වෙන්න ඕන. ඒ කියන්නේ මායාවකින් එකක් ඉඳලා ඇත්ත තත්වයේ වෙනස් විදියකට විඳිනකොටනේ මේ ප්‍රශ්නේ ඇති වෙන්නේ. ඒ නිසා ඇත්තෙන්ම ඇත්ත තත්වයේ කුමක්ද කියලා මේ ලෝකේ තේරුම් කරගන්න ඕන. මං අහන්නේ මේ ලෝකේ දුකයිද? දුකයි සැප කරගත්ත අයට අර මායාවෙන් පැටලිලා අන්ධ විශ්වාසයන් වලින් මිත්‍යා දෘෂ්ටිය පැටලිච්ච කෙනාට ලෝකේ දුකයි. අන්ධ විශ්වාසයන් වලින් මිත්‍යා දෘෂ්ටියෙන් පැටලුනේ නැති කෙනාට ලෝකේ දුක නෑ පින්නතුනේ. මොකද කලින් ඉඳලම තත්ත්වාකාරය දකින නිසා. කලින් ඉඳලම තත්ත්වාකාරයේ දකින නිසා ජීවිතයේ දුක නැහැ. දුකයි කියන්නේ සැප ආකල්පයේ බිඳ වැටෙන මොහොතේදී සිදුවෙන පීඩණයට දුකයි කියන්නේ. නොසිතන දේ සිදුවීම නිසා, නොසිතූ දේ සිදුවීම නිසා, නොපැතූ දේ සිදුවීම නිසා ඇතිවන පීඩණයට අපි කියනවා මොකද්ද? දුක කියලා. එහෙම නැතිව දුක කියලා වෙන දෙයක් නැහැ. ඇතිවන පීඩණයට දෙන ස්වરૂපයක්. හිතෙහි අටගන්න නොයෙකුත් පීඩන. ඒ පීඩනවලට අපි ලබා දෙනවා සමහර පීඩනවලට තරහ කියලා කියනවා, සමහර පීඩනවලට කියනවා දුක කියලා, සමහර පීඩනවලට කියනවා සතුට කියලා. දැන් ලොකු සතුටක් ඇති වුණත් හිතට පීඩනයක් නෙමේද ඇති වෙන්නේ? ඒ නිසානේ සතුටෙන් ඔය හෘද ආබාධ හැදිලා නැති වෙන්නේ. ඒ වගේම ලොකු දුකක් ඇති වුණහමත් පීඩනයක් හටගන්නේ. ඒ දුකෙනුත් කෙනෙකු හෘද ආබාධයක් හැදෙලා නැති වෙන්නට පුළුවන්කම තියෙනවා. ඒව මුකුත්ම නැතුවත් කෙනෙක් හෘද ආබාධයක් හැදෙලා නැති වෙන්නත් පුළුවන් ශාරීරික තියෙන පීඩනයක් නිසා. කය වෙහෙසුණත් ඒ පීඩනය එනවනේ. ඒ පීඩනයකට දෙන නාම ස්වરૂපයක් තියෙනවා. දැන් අපි ගන්න ඕන කුමක්ද? මතක තබා ගන්න ඕන කුමක්ද? gedara geniyanna ona kumakda? wadanna ona kumakda? දැන් මේ දේශනාව තුල නේද අපි ගන්න ඕන කුමක්ද, මතක තබා ගන්න ඕන කුමක්ද, gedara geniyanna ona kumakda, wadanna ona kumakda? දන්න ඕන මේ සියලු සංස්කාරකයන්ගෙන් මිදීම හෙවත් නිරෝධය. මතක තබා ගන්න ඕන මේ සියලු සංස්කාරකයන්ගෙන් මිදීම හෙවත් නිරෝධය. gedara geniyanna ona මේ සියලු සංස්කාරකයන්ගෙන් මිදීම හෙවත් නිරෝධය. වඩන්න ඕන මේ සියලු සංස්කාරකයන්ගෙන් මිදීම හෙවත් නිරෝධය. පින්නතුන්ට මට පොත් දිගේ අරගෙන මේව විග්‍රහ කරන්න පුළුවන්. එතකොට තවත් අපි පාඩම් පැත්තකට යනවා, මතක සටහන් පැත්තකට යනවා. ඔබ දැනුවත් භාවයෙන් ලොකු පඬිතෙක් බවට පත් වෙනවා. දැනුම ඔබට ඉතිරි වෙනවා. දැනුමෙන් ලොකු තර්කවාද විවාද ඇති කරගෙන ඉන්නවා. ජීවිතේ සැනහීමක් නැහැ. මේක හැම තැනම කෙරෙනවනේ. ලොකු වචනවලට ගියාම සමහර වෙලාවට ලොකු වචන අපිට සංවේදී නැහැ. සංවේදී නැති නිසා අඩක් තමයි වචනෙන් තේරුම් ගන්නෙත්. අඩක් තේරුම් ගැනීම නිසා අඩක් තේරෙන ස්වභාවයකටපත් වෙනවා. ඊළඟට ඒ වචන තේරුම් කර ගැනීම උදෙසා වචන ඔස්සේ ගිහිල්ලා වචන ගොඩක් පිරෙනවා. ලෞතර බුදුහාමුදුරු මිනිස්සයට තේරෙන භාෂාවට කොච්චර සමීප වුණාද කියනවනම් එතනනොත් එහාට ගිහිල්ලා මේ මිනිස්සයා කරන රැකියාවටත් අනුගත වෙලා තමයි ධර්මයේ දේශනා කරන්නේ. කුඹුරු කරන්නාට කුඹුරු කරන ආශ්‍රිතව, වඩු වැඩ කරන්නාට වඩු වැඩ කරන ආශ්‍රිතව, රන් වැඩ කරන්නාට රන් ඒ උපකරණ ආශ්‍රිතව, යකඩ වැඩ කරන්නාට යකඩෙන් ආශ්‍රිතව, තනකොළ කපන්නාට ඒ තනකොළ ආශ්‍රිතව, ගවයෝ පාලනය කරන්නාට ගවයෝ ආශ්‍රිතව බණ කියන්න තරම් තවත් සමීප වුණා. තේරෙන භාෂාවෙනුත් තේරෙන භාෂාවට. සමීප වුණා. ඇයි අපි නිවන් දකින්න ඕනේ කියලා කියන්නේ මේ ලබනාත්මේ ඔබ උපදිනාට තියෙන ඉරිසියාවට කියන කතාවක් නෙවෙයි. උපදිනවා නම් උපදින්න මිනිස්සුෙකුට අදිෂ්ඨාන බලයක් ඇති කරගත්තාම ඕන තරම් උපදින්නත් පුළුවන් ධර්මයේ දැකලා. ඈ ගඟට පැනීම පිහිනන්නා නොදන්නා කෙනෙක් ගඟට පැනීම සංවේගයට කාරණයක්. ඒකට හේතුව මරණයටපත් වෙනවා. ගඟට පැනීම පිහිනන්න දන්නා වූ කෙනාට විනෝදයක්, සතුටක්. තේරෙනා නේද මේ සමාජයේ බෝසත් කෙනෙකුට සසර ගමන් කරන එක පීඩාවක් ලෙස උන්වහන්සේලා සලකන්නේ? දැන් අපේ බුදුහාමුදුරු බුදුවරු කීනමත් දුටුවද නේද? එතකොට බුද්ධාන්තරයක් කියන්නේ විශාල කාලයක්, ඒ වගේ කාල විශාල ප්‍රමාණයක් පසු කරගෙන ගණමින් ආවා. මේ සත්වයන්ගේ ස්වභාවය පවා ඒ බුදුවරුන්ගේ කාල සමයන්වලදී වෙනස්ලු. මේ සත්ව ලක්ෂණ නෙමෙයි, මේ වර්ණ ලක්ෂණ නෙමෙයි, මේ විදිහේ නෙවෙන්න පුළුවන්. සමහරලාට සමහර ලදී ඇස් මීට වඩා තියෙන පුළුවන්. එක හැක් තියෙන මිනිස්සුත් ඉන්නේ නැති. ඒ නිසා අනේක විද වෙනස්කම් ධර්මින් තමයි ලෝකේ සත්ත්ව ස්වභාවය. මේ සංසාරයේ කියන එක නෙමෙයි ප්‍රශ්නේ. සංසාරයට දැනගෙන මනාව අවබෝධ කරගෙන මෙස ගැනීම. හිතන්න එපා අපේ මේ බාහිර අපේ ගොඩක් දේශකයෝ ඉන්නෝ, ඒ දේශකයෝ පූර්ණත්වයට පත් වෙලා කරන දේශනාවල් කියලා හිතන්න ඒව පිළිගන්න යන්න එපා. ඔවුනොත් අපි යන විශ්වවිද්‍යාලෙ ගිහිල්ලා, ඔවුනොත් අපි යන පාසලෙ ගිහිල්ලා ඉගෙනගෙන යම් කිසි දේශනා කුසලතාවයක් ඇති කරගෙන උගන්වන පිරිසක්. ඉතාම ස්වල්ප වූ දෙනෙක් තමයි ප්‍රත්‍යක්ෂ කරගෙන මේ ධර්මය දේශනා කරනවා නම් දේශනා කරන්නේ. ප්‍රත්‍යක්ෂ කරගත් කෙනෙක් දේශනා කරද්දිත් මට මේක අවබෝධ කර වෙන්නේ නැත්නම් ප්‍රත්‍යක්ෂ නොවූ කෙනෙක් දේශනා කරද්දි කිසි අවබෝධ වෙන්නේ නැහැ. කවදාවත් අවබෝධ වෙන්නේ නැහැ. කවදාකවත් ධර්මය ප්‍රත්‍යක්ෂ නොවූ හැම කෙනෙක්ම කියන බණ දේශනාවක් වේවා දේශනාවක් වේවා මට පෙනෙන්නේම පින්නතුනේ අලියා අතගාල කියන අර අන්ධයෝ පිරිස. අලිය නොදක අලියා අතගහමින් අලියාගේ හැඩ කියන අන්ධයෝ පිරිස මතක් වෙනවාමයි පැහැදිලිවම අහන්න ඔබ වහන්සේ ඔය කියන දේ ඔබ වහන්සේට ප්‍රත්‍යක්ෂද? ඔබතුමා ඔය කියන දේ ඔබතුමාට ප්‍රත්‍යක්ෂද? නෑ, තාම නෑ. ප්‍රත්‍යක්ෂ කරගන්න හිතනවා ගෞතම බුද්ධ ශාසනයේදී. ඒ කියන්නේ මේ ආත්මෙත් බෑ, ලබන ආත්මෙ පොඩි විවේකයක් දීලා. මේ ආත්මෙ අපි වඳිමු ගටිකාර බ්‍රහ්මයා. නේද? ඒව නැත්තම් අපි වඳිමු රාවණ රජුරෝ. දැන් වඳින්න කෙනෙක් ඇත්තෙම නෑ. රාවණ රජුරෝ වඳිමු අපි. එතකන් සීතා දේවී වඳිමු. තව කාලයක් ගියාම ඝටිකාර බ්‍රහ්මයා පරණ වෙනවනේ. ඊට පස්සේ ඝටිකාර බ්‍රහ්මගේ බාප්පා ඔන්න අලුතෙන් හොයාගත්තා. බාප්පා දැන් වඳිමු කියලා බාප්පත් වඳිනවා. ඒ ඔක්කොටම කියන්න පුළුවන් කෙටියෙන් කයිවාරු බණ, කයිවාරු දේශනා, කයිවාරු වැඩ කියලා. ඒ ඔක්කොම පසකර දාලා විවෘත මනසින්, ශක්තිමත් මනසින්, ප්‍රබල දර්ශනයකින්, අදිචිත්ත අදිඥාන බලයක් ඇති කරගෙන සත්‍ය තුල පිහිටා තර්ක කරන්න, වාද කරන්න කිසි වරදක් නැහැ. මම හරිම තර්කවාදී කෙනෙක්. ඒ සමයේ මම හරිම තර්කානුකූල කෙනෙක්. මම කිව්වට කිසි දෙයක් පිළිගන්නේ නැති කෙනෙක්. හිතුවක්කාර අය කියලා කියන්නේ ඒ ගණේ එක්කෙනෙක්. හිතුවක්කාර වුණත් කවන්නේ හිතුවාකාරය නෙවෙයි නම් කියන පදනවටපත් වෙච්ච කෙනෙක්. දැන් අපිට කියන්නේ ඔනේ හිතුවක්කාර වෙන්න එපා කියලා. මම බැලුවා මොකද්ද මේ හිතුවක්කාරකම කියන්නේ. පස්සේ තේරුණා හිතුවාකාරය නෙවෙයි නම් හිතුවක්කාර වුණත් කමක් නැහැ කියලා. බෞද්ධ ලෝකයේ එහෙම හිතුවක්කාරයන් අතර ප්‍රමුඛයා සිද්ධාර්ථ ගෞතමයා. තාත්තා කියන දේ අහන්නේ, රටවැසියෝ කියන දේ අහන්නේ, පුරෝහිතයෝ කියන දේ අහන්නේ, බ්‍රාහ්මණ වංශිකයෝ කියන ගුරුවරු කියන එක අහන්නේ හිතුවක්කාරයා. එයා හිතුවා මම මේ මේගොල්ලෝ හිතන විදියට වඩා මම වෙනස් විදියක හිතනවා. ඒක ඇත්ත. නමුත් මන් යහපත් දෙයක් හොයන්නේ. ඒ නිසා මේ හිතුවක්කාරකම හොඳ හිතුවක්කාරකම. හැබැයි ඔබ හැම තැනම සත්‍යයට පිටු නොපාන තැන ඉන්නොත් සත්‍යක සත්‍ය කියන්නේ කොයි බහරි ලියවිච්ච දෙයක් නෙමෙයි. කවුරු හරි කියන දෙයක් නෙමෙයි. Tamanට දැනෙන දේ. දැනෙද්දි මේක සත්‍යයි කියලා පාගන්න එපා කවදාවත්. ඒ වගේම දැනෙද්දි මේක බොරුවයි කියලා ඒක පිළිගන්න යන්නත් එපා. දැන් පැහැදිලිනේ? දැනෙද්දි සත්‍යයි කියලා ඒක පාගන්නත් එපා. දැනෙද්දි මේක බොරුවයි කියලා පිළිගන්න යන්නත් එපා. දැන් දැන් නොයෙකුත් ආකාරයේම ඕංකාරා රෝ මේව සංකල්ප ලෝකේ තියෙනවනේ. මේ හොඳටම දැනෙනවා මේක බොරුවක් කියලා. ඒත් ගෞරවයෙන් භක්තියෙන් අපිව පොළඹවනවා ඔබ මේක කොහොම හරි පිළිගන්න ඕන, විශ්වාස කරන්න ඕන කියලා. එහෙම දෙයක් විශ්වාස කරන්න කිව්වොත් යම්කිසි කෙනෙක් අරයට කේන්ති ඇවිස්සෙන නිසා ඔබ මතු පිටින් විශ්වාස කරන්න. නැත්තම් මොකද හේතුව? ඔබට හානියක් සිද්ධ වෙන්නට පුළුවන්කම තියෙන නිසා. අඥාන පුජ්‍යලයෝ යක්ෂයෝ හැටියට, රාශියෝ හැටියට සලකන්න ඕන. ඒ නිසා එතෙන්දී අපි පලා යෑමක් හරි ඉවත් වීමක් හරි සිදු කරගන්න ඕන. ඒක හරියට අර පිස්සු බල්ලෙක්ගෙන් බේරෙනවා හා සමානයි. ඒසා පිස්සු ඇටලා ඉන්නේ ආගමික චින්තන වලින්, නොයෙකුත් දාර්ශනික මතවාද වලින්, ආගමික සංකල්ප වලින්. ඒ පිස්සු ඇටිච්ච ආගමික ඉගැන්වීම් කරන පුජ්‍යලයන්ගේ මතවාදයන් වලින් බේරෙන්න ඕන පිස්සු බල්ලෙක්ගෙන් බේරනවා හා සමානව. නමුත් ඔබගේ නිදහස් චින්තනයේ අයිතිය දුර්ලභව ලැබූ මනුෂ්‍යාත්මය තුළ පාවිච්චි කරන්න ඕන. නැත්නම් ඔබ අර ඔබගේ ආගමික පූජකයා තුලින් දෝෂ දර්ශනයට පත් වෙන නිසායි මම මේ කාරණා ටික කිව්වේ. මොකද අපි කිසිවෙක දෝෂ දර්ශනයකට ලක් විය යුතු නැති නිසා. මොකද යාට හැකියාව තියෙන්න ඕන මෙහෙම ගිතෙල් වගේ, මේ තෙල් වගේ බොහොම නම්‍යශීලයේ මෘදු භාවයත් එක්ක, අනතිමානී භාවයත් එක්ක ගලාගෙන යන්න පුළුවන්. ඔබ ජලයේසේ ගලා යන්න, තෙල් ටිකක් වාගේ ගලාගෙන යන්න නම්‍යශීලීව. ඒ නම්‍යශීලී භාවය මේ දෘෂ්ටි ඉක්මවුවට පස්සේ ඕනම කෙනෙක් ළඟ ස්වභාවයෙන් පිහිටනවා. ඒ නම්‍යශීලී භාවය ඇති කරන්නේ එයාට ජයග්‍රහණය, අවිද්‍යාව ජයග්‍රහණය කිරීම සඳහා නෙමෙයි, අවිද්‍යාව මනාකොට ජයග්‍රහණය කිරීම. බුදුරජාණන් වහන්සේත් ඕනම ඡණ්ඩ ප්‍රචණ්ඩ පුජ්‍යලේ දමණය කරනවා අවියෙන්නව ධර්මයේ. ඒකෝට ධර්මයේ ක්‍රමය වේදයේ තමයි මේ නම්‍යශීලී භාවය කියලා පෙන්වන්නේ. හැබැයි එය ඔහුට පෙන්නනවා ඉතාම ප්‍රබලම සිද්ධාන්තයේ බව. මතු පිටින්නම් පාපිස්සක් වෙන්න කිව්වහම මේ හරි පුදුම කතාවක් නේ. අපිට උගන්වනවා නේ පාපිස්සක් වෙන්න කියලා. එතකොට ඔබ අහන්න ඕන, මාව පාපිස්සක් කරගන්න කැමති කවුද? එහෙනම් ඔහු සත්පුරුෂයෙකු නොවේ. ඒ මාව යටපත් කරන කෙනෙක්, මාව පාගන කෙනෙක්. ඒකනේ කවුද කැමති මාව පාපිස්සක් කරගන්න කියලා අහන්න ඕන. පාපිස්සක් වගේ වෙන්න කිව්වහම අහන්න, කවුද බුදුහාමුදුරු කැමතිද? පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ තියෙන උදාහරණත්වයේ කියනවා නම් රහතන් වහන්සේ නමකට ඉඳුල් පාත්‍රය සෝදන්න දෙන්නේ නැහැ බුදුහාමුදුරුවන්ගේ. ඔබ අහලා තියෙනවද ඒ කාරණේ? දැන් මුගලන් මහරහතන් වහන්සේ ඉල්ලුවට උපස්ථානකම දුන්නේ නැහැ. මොකද මහරහතන් වහන්සේ නම. සරියුත් හාමුදුරුවෝ ඉල්ලුවා, දුන්නේ නැහැ. ඔබ මහරහතන් වහන්සේ නම. බුදුරජාණන් වහන්සේ ලබා දෙන්නේ නැහැ මහරහතන් වහන්සේ නමකට ඉඳුල් පාත්‍රයවත් සෝදන්න. ඔන්න ගෞරවය. උන්වහන්සේට තිබ්බනේ දැන් මගෙන් ධර්ම අවබෝධය කරගත්ත, දැන් ඔයා මට පාපිස්සක් වෙන්න ඕන කියලා. නෑ. උන්වහන්සේ සියලුම දෙනා, ඒ සියලුම අය ශාස්ත්‍රවරු, මේ මේ මේ ශාසන ගමනේ මහා සමාන එකට යන පිරිසක් හැටියට සලකන්න, සමාන පිරිසක් හැටියට සලකන්න බුදුරජාණන් වහන්සේ කටයුතු කළා. ඒක රහතන් වහන්සේ කෙනෙක්ගෙන් බුදුරජාණන් වහන්සේ විමසනවා දවසක් මෙන්න මේ කාරණය. අපි දෙදෙනම එක සමානද නැත්නම් දෙදෙනෙක්ද කියලා අහනවා. රහතන් වහන්සේ කෙනකින් අහන්නේ මොකද්ද? අපි දෙදෙනම එක සමානද? ආයුෂ්මතුනි, අපි දෙදෙන එක සමානද? එහෙම නැත්නම් දෙදෙනෙක්ද කියලා අහනවා. පළවෙනි පාරක් කියනවා බුදුරජාණන් වහන්සේම උපදේශනා කරන්න. මොකද ගුරුවරයෙකුට සමහර දේවල් කියන්න පුළුවන් දේ ශිෂ්‍යයා කියන්නේ. ඒක චාරිත්‍ර ධර්මයේ. ගුරුවරයෙකු විසින් කියන්න අයිති දේ ශිෂ්‍යයා විසින් කියන්නේ නැහැ. ඒක අදාළ සුදුස්සයි ඒ දේ කියන්න ඕනේ. එතකොටයි ඒක අර්ථවත්. දැන් මට කියන්න පුළුවන් ඔයගොල්ලෝයි මමයි එක හා සමානයි කියලා වුණාට අනිත් කෙනාට කියන්න බෑ. එහෙම ඇවිල්ලා එකපාරට නේද ශිෂ්‍යයට කියන්න බෑ ඔබ වහන්සේ මා එක සමානයි කියලා. එහෙම කිව්වම මේ ගැළපීමක් නැති වෙනවා. ඉතින් ඒ වගේම බුදුරජාණන් වහන්සේටම පැවරුවා ඔබ වහන්සේ මොකද දේශනා කරන්න. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කළා අපි එක හා සමානයි. අවබෝධයෙන් ධර්මයෙන් එක හා සමානයි. කවුරුත් ඔබ පිළිගන්නේ රහතන් වහන්සේ බුදුරජාණන් වහන්සේ එක හා සමානයි. එහෙම නොවෙනවනම් එහෙනම් ඉතින් අරිහත්ත්වයේත් වාද වේද? ඇයි ඉන්නෝනේ? ඈ තරු දෙකේ අය ඉන්නෝ, තරු තුනේ අය ඉන්නෝ, තරු හතරේ අය ඉන්නෝනේ. එතනත් තරු යුද්ධයක්. එහි තරු යුද්ධ නැත. එහි ප්‍රශ්න නැත. ඇයි නැත්තේ? එක හා සමානයි. සම්මුතියෙන් නමුත් එක හා සමානව කටයුතු කරන්නේ නෑ. සම්මුති ක්‍රමවේදයක් තියෙනවා. සම්මුති කුසලතා ශක්තියින් තියෙනවා. මේ සම්මුතිය අනුගමනය කරන්නේ මේ පෙළට, මහාන වෙච්ච පෙළට, උපසම්පදා වෙච්ච පෙළට තමයි අර පින්න පාතේ වැඩෙන්නේ. ඒ වගේම වැඩෙන්නේ. ඒ වගේම තනතුරක් ලක් කරාම හරි. දැන් සරියුත් මොගලන් හාමුදුරු දෙන්න තරුණ වුණත් ඒගොල්ලෝ අගසව් කියන තනතුරක් සම්මුතියෙන් ලබා දුන්නු නිසා බුදුරජාණන් වහන්සේ දෙපස වැරෙන්නේ නැත. ඊට වඩා වටින මහරහතන් වහන්සේලා වැඩ හිටියා. ඔව්, මහා කාශ්‍යප මහරහතන් වහන්සේ වෙනි උත්තමයෝ. නමුත් ඒ තනතුරේ උපස්ථායක තනතුරද තනතුර එතෙන්දි. ඒවයි ඔක්කොම සියල්ලම සම්මුතිය. ඒ සම්මුති කිසිවක් පරමාර්ථය තුල නැහැ. පරමාර්ථය තුල උන්වහන්සේලා කටයුතු කරන්නේ එහෙමයි. සමහරලාට සරියොත් මොගලන් හාමුදුරන් වහන්සේලා අර මහා කාශ්‍යප මහ රහතන් වහන්සේලාගේ උත්තුම ඈතින් ඉදී බුදුහාමුදුරු සමීපෙන් වාඩි වෙන්න මෙලිකමක් දක්වනවා සම්මුතිය. මුතේක එහෙමයි. ඒක පිළිගන්න බැරි නම් අපේ බුද්ධියද නෑ. අපි බුද්ධිය හදලා තියෙන්නේ එහෙම නෙමෙයි නෑ. බුදුහාමුදුරු සමාන කවුරුත් නෑ. එහෙමනේ හදලා තියෙන්නේ. අපිට කිට්ටු වෙන්න බෑ කවදාවත්. අපිට තියෙන වඳින්න විතරයි. මේ බුද්ධත්වයේ කියන ඥානය අපිට බෑ. අපිට දුක්ඛේ ඥානය අවබෝධ කරගන්න බෑ. අපිට දුක්ඛ සමුදය ඥානය අවබෝධ කරගන්න බෑ. අපිට දුක්ඛ නිරෝධේ ඥානය අවබෝධ කරගන්න බෑ. අපිට පුළුවන් ඒවට පහම්පත්තු කරන්න. ඇයි එච්චර හීනමානයක් හදාගන්නේ ඇයි? මිනිසෙකු විසින් කළ ඕනෑම දෙයක් මටද කළ හැකි කියලා හිතනකොටනේ ඔබත් මිනිසෙක් වෙන්නේ. මිනිසෙකු නොවේද රහතන් වහන්සේලා? මිනිසෙකු නොවේද මේ නිවන් දැකපු උත්මය සීලු දෙනාම? ඇයි ඔබ හීනමානයක් හදාගන්නේ? ඇයි ඔබ හීනමානයෙන් පෙළීමද ගරුත්වය කියන්නේ? දැන් සමහර ස්වාමීන් වහන්සේලා යම් යම් අය නම් මේ කැමති වෙනවා ගොඩාක් ගෞරව නියතමානී තත්වයල් දියාරු තත්වයල් ඇති වෙනවට වැඳගෙන කතා කරනවට පාපිස්සක් වගේ හැසිරෙනවට. ඒ වුණාට ඊට ඉහළ තත්වයක් තිබුණා අපේ මේ හිටපු හාරිස්පත්ති ආර්ය වංශාලංකාර හාමුදුරු. අපි බොහෝම හිමින් බොහෝම නියතමානීව මේ කියන්නේ ගොඩාක් ආත්මික විදියට, ඒ කියන්නේ බොහෝ පහත් යටහත් පහත් විදියට හැසිරීම පවත්වලා හිමින් කතා කරනකොට උන්වහන්සේ තමයි කියලා දුන්නේ මට ඔය ගෞරව ආරව මේ ඕනේ නැහැ කියන දේ කියනවා කනට ඇහෙන්න. වැඩි ඕනේ හයියෙන් කියනවා කියන දේ කිව්වා. අන්න ඊට පස්සේ තමයි පුරුදුනේ හයියෙන් කතා කරන්නේ. උන්වහන්සේ සතුටුයි. ඊට පස්සේ මම හයියෙන් දෙපාරක් විතර කතා කරනකොට අන්න එහෙම කතා කරනවා. ඉතින් මම මේ ධර්මයේ කියලා ඉවරුනාට පස්සේ එතනින් ගියාට පස්සේ මේ විශිෂ්ට මවා ගැනීම මොකුවත් නැහැ. ධර්මයක් දන්නවද නැද්ද කියනවත් මට්ටමත් මන් දන්නේ. ඔක්කොම ටික සියල්ලම පස්සකින් දැලා සාමාන්‍ය ඕනම පුජ්‍යලයේ ස්වරූපයකට අනුගත වෙලා පොඩි ළමයාත් එක්ක පොඩි විදියට සාමාන්‍ය බුද්ධියක් ඇති මිනිස්සෙක් එක්ක සාමාන්‍ය විදියට මහාචාර්යවරයෙක් එක්ක කතිකාචාර්යවරයෙක් එක්ක එහෙම විදියකට විදුහල්පතිවරයෙකුට එහෙම ඒ වෙලාවවලදී ඊට අනුගත වෙලා එහෙම සරලව ගලාගෙන යන ස්වභාවයක් තියෙන මේ ආරෝපණය කරගත්ත ස්වરૂපයක් නැහැ කියලා පේනවා. ඒක සැහැල්ලුය. කාරිම සැහැල්ලුය. කිසි දෙයක් නැහැ. දරාගත් දෙයක් ඔළුවේ දරාගෙන පවත්වන දෙයක් නැහැ. දැන් අපෙන් ලොවට හානියක් නොවෙන්නත් ඕන. ඒ වගේම ලෝකයෙන් අපිට හානියක් නොවෙන්නත් ඕනේ. අපි අනුන්ට නිගා නොකරන අතර අපටද ලෝකයෙන් නිගාව අසාධාරණ ලෙස නොවිය යුතුයි. මා සියල්ල උසුලා දරා ගන්න කෙනෙක්වත් මම සියල්ලට යමක් උසුලා දරා ගැනීමට දෙන කෙනෙක්වත් නොවේ. ඒ කියන්නේ මං අනුන්ට බනින කෙනෙක්වත් අනුන් මට බනින කෙනෙක්වත් නෙමෙයි. ඔක සම්මුතියෙන් මේ කියලා දුන්නේ අපේ තාත්තා. මෙන්න මෙහෙමයි කිව්වේ අපේ තාත්තා නම් ඕක. මං පුතේ කාගේවත් කරේ නැගින්නේ නැහැ කිව්වා. නැහැ මං පුතේ කාගේවත් කරේ නැගින්නේ නැහැ කිව්වා. හැබැයි මගේ කරේ නගින්නත් බෑ කිව්වා. නැග්ගොත් ගානවා කෝ අල්ලලා පොළවේ. මේ පුංචි පදයෙන් කියලා දුන්නු දේ අප්‍රමාණයි. පොඩි දෙයක්. මං කාගේවත් කරේ නැගින්නේ නැහැ. මගේ කරේ කවුරුන් නැගින්නත් බෑ. නැග්ගොත් ගන්නවා අල්ලල පොළොවේ. එයා කියන්නේ එයා හරි සාධාරණ තැනක ඍජු තැනක මම ඉන්නවා. එච්චරයි. ඒකනේ කියන්නේ. මං කාටවත් කරදරයක් නැහැ මටත් කරදර කරන්න බෑ. හරි ප්‍රබල අදහසක් ඒක. හැබැයි ඒක ඉතින් කියන්නේ පුතඥන භාවයේ ඉඳගෙන. නමුත් පරමාර්ථයට එනකොටත් එහිමයි. නේද? අපෙන් කාටවත් කරදරයක් නොවන අතර අන් අයගෙන් අපිට කරදරයක් වෙනවටත් අපි ආරක්ෂා විය යුතුයි. පීඩා නොවිදිය යුතුයි. අන් සියලු දෙනාගේ පීඩාවට ලක් වෙන කෙනෙක් බවට පත් විය යුතු නැහැ. ඒවයින් බේරෙන ක්‍රමවේද තමයි බෝසත් මාර්ගවලින් අපිට කියලා දුන්නේ. ධර්මය අවබෝධ කරගැනීමේ අවශ්‍යතාවය තියෙන ඕන දේශකයාටද මටද? මේ ධර්මය අවබෝධ කරගැනීමේ අවශ්‍යතාවය හරි උමනාව හරි තියෙන ඕන කාලේ තියෙන ඕන. අසන ඔබට තම තමන්ට දුර්ලභ ධර්මයක් පහළ වෙලා තියෙනවා. ප්‍රත්‍යක්ෂව දේශනා කරන හැම දෙයකම කරුණු නොසඟවා වගකීමෙන් යුතුව දේශනා කරන මේ කියන දේවල් අහවල් පොතේ කියලා තියෙනවායි කියලා පැනලා දුවන්නේ නැහැ. ඒ දේවල් තමන්ට ප්‍රත්‍යක්ෂවම දැනගන්නටම ධර්ම අනුශාසනා ලැබෙනවා. ඉතින් එවන් ධර්මයක් අපිට තීද්දී අපි ඒ ධර්මය අවබෝධ කරගන්න ඕන. අවබෝධ කරගන්න දෙයක් කිව්වේ නැහැ කියලා හිතන්න එපා. අවබෝධ කරගන්න ධර්මයක් අපි දේශනා කළා. හැබැයි ඉගෙන ගන්න ධර්මයක් නැහැ. මේ පරමාර්ථ කාරණා සමහර අයට තේරෙන්නේ නැහැ. මොකද අර විශිෂ්ට ඥානය කියන එක නැහැනේ. විශිෂ්ට ඥානයෙන් දැකිය යුතු කරුණු තියෙනවා. ඒක තැනක බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තිබ්බා. ඔන්න විශිෂ්ට ඥාණයෙන් තේරුම් ගන්න ඕන දේවල්. මාගේ ශ්‍රාවකයෝ රැය දහවල ඉක්ම වූ අය. තේරෙනවද? ආන්න විශිෂ්ට ඥාණයෙන් සේවය යුතු කරුණු. ඕව සාමාන්‍යයට තේරෙන්නේ නැහැ. තවත් මානවකයෙකුට දේශනා කරනවා. මානවකයෝ ඔබ අනිත්‍ය නිට්ඨ කරගත්ත කෙනෙක් නේද? ඔන්න තේරෙන්නේ නැහැ. ඕව තමයි විශිෂ්ට ඥානයෙන් දැකිය යුතු. ත්‍රිවේදනා වූ යම් කෙනෙක් ඉක්මවයිද ඔහු මුළු බුද්ධ ශාසනයම දැනගත්තා වේ. විශිෂ්ට ඥානයෙන් දැකිය යුතු කරුණු. තේරුණානේ? කාලය ඉක්මවයිද? ඉන්ද්‍රිය විෂය යමෙක් ඉක්මවයිද? ඔහු මේ ලෝකේ බ්‍රාහ්මණයයි එහෙම නැත්නම් නිවන් අවබෝධ කරගත්තියයි කෙනෙක් කියයි මම දේශනා කරනවා. එතකොට බුදුරජාණන් වහන්සේ ඒ කාලේ බ්‍රාහ්මණයෝ කියන කට්ටිය උසස් කියලා මට්ටමක් ඉදාගෙන හිටියේ. ඒ නිසා බුදුහාමුදුරුවෝ මේ නිවනට බ්‍රාහ්මණ කියන වචනේ පාවිච්චි කරා. මම බ්‍රාහ්මණයයි කියලා කියනවා මෙන්න මේ කරුණු සම්පූර්ණ කරන කෙනාට මම බ්‍රාහ්මණයයි කියලා කියනවා. ඒ කියන්නේ උසස් කියන පදනම එතෙන්දී යොමු කරගෙන. ඔය ආරෝපණය කරන නිකම් බුදුහාමුදුරුව හරහා බ්‍රාහ්මයෝන්ගේ පැත්තට දේව සංකල්ප වලට ඇදන් යනවට වැඩිය හොඳ නැද්ද? බුදුහාමුදුරුවන්ගේ සැබෑ ප්‍රායෝගික ජීවිතය ගෙවුනේ කොහොමද කියලා අර ඉන්දියාවට ගිහාම පේනවනේ. අර මලකුණක් ඔතාලා තිබුණු අර දාසියෙක්ගේ රෙදි කෑල්ලක් අරගෙන හොදලා ඇඳගෙන බුදුහාමුදුරුව ආවා. අටපිරිකර දෙන්න එනම් බ්‍රහ්ම ලෝකෙ රෙදි මහාන අය ඉන්න ඕන, කපු කටින අය ඉන්න ඕන, ඉදිකටු තියෙන්න ඕන නේ, පාත්‍ර හදන්න ලෝහ වර්ග තියෙන්න ඕන බ්‍රහ්ම ලෝකෙ. පිස්සු විකාරනේ මේ අයට. බ්‍රාහ්මණ සංකල්පයට කොහොම හරි වටින් ඇදගෙන යන්න, රවුමක් දාන්න, මග පාද ගන්නවා, පොඩි හරි නූලක් අරගෙන අර තේවවන හාමුදුරු කෙනෙකුත් අර හදාගත්තයි කියනවනේ, ඒ පැත්තට ඇදගෙන යන්න පොඩි කතාවක් නේද? එක එක දායකෙක් ඇවිල්ලා කිව්වලු හාමුදුරුවනේ, බුදුහාමුදුරු කියපු විදියට හාමුදුරුවන්ට තේවගා කිරීම තහනම් නේද කියලා අහුවා. අහුවා උගුල් නෑ මාත්‍ය, තහනම් නෑ කිව්වලු. එහෙම කියලා තියෙනවා. ඔව් කියලා තියෙනවා කිව්වා. තේපත්ති පත්තා අමතං විගහය. ඒ කියන්නේ තේපාත්තියක් දෙකක් කරාට කවන්නේ අමතර වේදවට. ඉතින් අර ඒ වගේ ඇදගෙන යන්න පුළුවන් පොඩි පොඩි සිදුරු තියෙනවා බ්‍රාහ්මණ සංකල්ප වලට ගෙනියන්න පුළුවන් අය ඉන්නවා. මොකද පෙර ජාති වලත් ඒගොල්ලෝ බ්‍රාහ්මණයෝ වෙලා ඉඳලා. ඒ පුරුද්ද. නේද? බුදුරජාණන් වහන්සේ දැක වන්දනා කරන්න, දැක පැහැදෙන්න. ඒකයි වැදගත් වෙන්නේ. ඈ හදවතින් පැහැදෙන්න. ඒකයි වැදගත් වෙන්නේ. හදවතින් මාචාර කරන්න, හමුදා නිලධාරියෙක් වගේ, ප්‍රතිපත්තියක් වගේ, දණ්ඩ නීතියක් වගේ, බයට එහෙම නෙමෙයි. අවබෝධයෙන් කාටවත් වන්දනා කරන්න ඕමනා නැහැ. තමන් තමන්ව තේරුම් කරගන්න, තමන් තමන් නිදහස් කරගන්න, තමන් තමන් සතුටින් ඉන්න, ඒක තමයි බුදුහාමුදුරන්ට කරන වන්දනාව. මම පින්නතුනේ දවසකට බුදුරජාණන් වහන්සේ කෝටි වාරයක් වන්දනා කරනවා. කවුරුත් නැහැ මේ ලංකාවේ. සමහර අය පස්සරයයි, සමහර අය දහතරයයි තමන්ගේ අදහම ආගම අදහන්නේ. මම කෝටි වාරයක් අදහනවා දවසට ආගම. ඔබ යම් තාක් ධර්මයේ තුල ඉන්නවද, ඒ තාක් ඔබ බුදුරජාණන් වහන්සේ වන්දනා කරනවා. ඒ හැම මොහොතක්ම බුදුරජාණන් වහන්සේ වන්දනා කිරීමක්, බුදුරජාණන් වහන්සේ දැහැ දැකීමක්, බුදුරජාණන් වහන්සේට ගරු සත්කාර කිරීමක්. මේක බුදුහාමුදුරුව අහගෙන ඉන්නෝ නම් අර ආනන්ද හාමුදුරන්ගේ බණ කියනෝ වගේ ඔළුවස්සට හේතු වෙලා, බණ කියද්දී ධර්මශාලාවේ උසුවස්සලකට ඇවිල්ලා හේතු වෙලා ආනන්ද හාමුදුරුව බණ කියන බුදුහාමුදුරන් ඉන්නෝ අහගෙන ඉඳලා සාදු සාදු කිව්වා වගේ මේ කාරණේටත් ඒකාන්ත වශයෙන් සාදු කියනෝමයි බුදුහාමුදුරුව. මොකද හේතුව? ධර්මයේ තුලෝග යම් තාක් ඉන්නවද, ඒ හැම මොහොතක්ම ඔබ බුදුරජාණන් වහන්සේට වන්දනා කිරීමක් කියලා කියනකොට ඒකට සාදුනාද අනිවාර්යෙන් දෙනවද නැද්ද? දෙනවා. ඒ නිසා ඔබ දිනකට කෝටි වාරයක්, ප්‍රකෝටි වාරයක් වන්දනා කරන කෙනෙක් බවට පත් වෙනවා. මහා පාරේ පේමන්ට් එකේ අතන මෙතන නෙමේ හැම තැනම බුදුහාමුදුරුව වන්දනා කරගෙන ඉන්න කෙනෙක් යා. එතකොට මේ ලෝකේ වැඩියෙන් මාගම අදහන පුජ්‍යලයා බවට පත් වෙන්නේ යා. මනක් කල්පිත වන්දනාවකින් තොරව සැලසිලිදායක මනසක් ඉන්නවා කිව්වොත් ඉන්නවා, නැහැ කිව්වොත් නැහැ කියන දේවල් විශ්වාස කරන ලෝකයේ වෙනුවට තමන්ගේ දුක කොදවන හේතු සාධකය තේරුම් අරගෙන දුක දුරු කරලා සතුටෙන් ජීවත් වෙන්න. ඒක තමයි මට කරන ලොකුම ගෞරවය. මම බුදුරජාණන් වහන්සේට උදෑසනට මල් වට්ටියක් නෙමෙයි මුළු ලෝකෙම තියෙන මල් පූජා කරමි, පූජා වේවා කියලා පූජා කරනවා නේද? ගහේ තියෙන මල් පූජා කරනවා කියන්නේ මේ ගසේ තියෙන මල් බුදුරජාණන් වහන්සේට පූජා වේවා කියන්නේ. ඉතින් මං උදෑසන මුළු ලෝකෙම විපෘච්ච මල් බුදුරජාණන් වහන්සේට පූජා කරමි, පූජා වේවා. එතකොට මං විතර මල් පූජා කරපු තව කෙනෙක් කවුරුත් නැහැ ලෝකේ. හැමෝම වට්ටියයි, දෙකයි, තුනයි, හතරයි, පහයි. මම මුළු ලෝකෙම තියෙන මල් පූජා කළා. බුදුරජාණන් වහන්සේට මේ පූජාවල් පවත්තල පවත්තල පවත්තල එහෙම කරන්න බෑ. මම පූජා කරනවා නම් මම මහා පෘථුවේ පාත්‍රයක් කළා, මේක බන්දේසියක තියලා බුදුහාමුදුරන්ට එකවර පූජා කරනවා. බලාපොරොත්තු වෙනවා නෑනේ. බුදුරජාණන් වහන්සේ කෙනෙක් බලාපොරොත්තු උනේම ධර්මයේ තුලින් බුදුහාමුදුරුව දැකීමයි. යෝ ධම්මං පස්සති සෝ මං පස්සති, මාව දකින්න නම් ඔබ ධර්මයේ දකින්න ඕන. නැත්තම් බුදුහාමුදුරුව දැක්ක කෙනෙක් නෙමේ. වංචනික ධර්ම වලින් පිරෙලා බොරුවට ඒ ඇත්තම කියනවා ඒගොල්ලන්ගේ චරිතය. දැන් බලන්න ඔය බණ කියන අය කියාගෙන කියාගෙන යනකොට මෙන්න මෙහෙම කියනවා. මොනවද නේද බණ කිව්වට අපේ හිතෙත් කෙලෙස් කියලා කියනවා. අපේත් ප්‍රශ්න තියෙනවා. අපිත් මේ ගැටළු වලින් දුක් වලින් ඉන්නේ කියලා අපි කියන වචනේ නිතරම භාවිත කරන ස්වභාවයක් තියෙනවා. ඒ කියන්නේ ඒ ඇත්තොත් එතන ඉන්නේ ඒක හේතුව. එයින් අදහස් කරගන්න ඕන කාරණය තමයි ධර්මයේ තේරුම් කරලා දෙන්න පුළුවන්. ධර්මයේ ප්‍රත්‍යක්ෂ වූ අයකට පමණයි ධර්මයේ උදා කරගත්තට පස්සේ එයාට කන්න බොන්න අඳින්න පළඳින්න යුතුයකම ඉෂ්ට කරන්ට කිසිවක් ඉගැන්විය යුතු නැත. යමක් කළ යුතු ආකාරයට කළ යුතු විදියට ඒ දේ කරන්නට පුළුවන්. මොකද ඇස් ඇරෙන්නම ඕනේ හරි වැරදි ඉගෙන ගන්න. දැන් මේ ලෝකයේ ප්‍රශ්නයක් තියෙන මේ ආගමික ඉගැන්වීම හරහා හරි වැරදි ඉගෙන ගත්ත නිසා මොකද මිනිස්සු හරි කියලා වැරදි වැඩ කරනවා, වැරදි කියලා හරි වැඩ කරනවා. නොයෙකුත් දේවල් සිද්ධ වෙලා තියෙන්නේ ඉගැන්වීමක් මත හරි වැරදි තෝරා ගැනීම නිසා. ඉගැන්වීමක් මත නෙමේ හරි වැරදි තෝරා ගන්නට ඕනේ. ආත්ම සංවේදීව තමන් උපමා කරේ. එහෙමනම් ලෝකේ එහෙම කරනවා. මිනිස්සු ඒ කටයුතු කරනවා. චේතනාව අනුව අවස්ථානුගතව හරි දේ වැරදි වෙනවා, වැරදි දේ හරි වෙන වෙලාවල් තියෙනවා. ඒ තරම් විශිෂ්ට ඥානයක් ඉතින් කොහොමද මිනිස්සේ පහළ කරගන්නේ? ඒක තේරුම් ගන්න හැකියාව තියෙන්න ඕන. සරල වූ මතවාදයක් ඔස්සේ කොටසකට හරි කොටසකට වැරදි කියලා නම් කරනවට වැඩිය මොහොතින් මොහත අලුත් වන ලෝකයේ තුල මොහොතින් මොහත ආත්ම සංවේදීව කරුණු කාරණා තේරුම් ගන්නට පුළුවන් ගුණේ පහළ වෙන්න ඕන. හැබැයි කිසිම වෙලාවකවත් නිත්‍ය වූ හරි දෙයක්වත් නිත්‍ය වූ වැරදි දෙයක්වත් නැත. මොකද සියල්ල අනිත්‍යයි. නිත්‍ය වූ වැරදි දෙයක් දාගත්තොත් මොකද වෙන්නේ? දෙල් කන්න හොඳ නැහැ, දෙල් හොඳ නැහැ කියලා එයා දෙල් ගෙඩියම ඔළුවේ තියා ගන්නවා. මොකද නිත්‍ය වූ නරක, නිත්‍ය වූ හොඳ. කොස් කන්න හොඳයි, කොස් තියා ගන්න, කොස් ගෙඩිය ඔළුවේ තියාගෙන යනවා. නිත්‍ය වූ හොඳක්වත් නිත්‍ය වූ නරකක්වත් නැත. මං අහන්නේ දැන් ඔබට එය සංවේදී වන්නේ කෙසේද? ඔබේ මනසට ඒක දැනෙන්නේ කෙසේද? මේ මා කියපු ඒ උතුම් බුදුබණ පදය. නিত্য වූ හොඳක්වත් නিত্য වූ නරකක්වත් නැතෝ. මේ වචනේ කාටවත් සම්මුතියවත් නැහැ කියන්න බෑ. මොකද සබ්බේ සංඛාරානිච්චා කියන කෙනෙකුට කටක් කරලා සම්මුති සාමාන්‍ය බුද්ධියවත් මේ කියන කතාව වැරදි කියන්න බෑ. මොකද නিত্য වූ හොඳක්වත් නিত্য වූ නරකක්වත් නැත. දැන් ඔබ ඔබට ප්‍රශ්නයක් නෑ. ඔබ වැරදි කියලා දෙයක් එක්ක නিত্য කරගෙන, එක්ක හරි කියලා දෙයක් නিত্য කරගෙන. හරි කියන නিত্য භාවයේ හෝ වැරදි කියන නিত্য භාවයේ සිටිද්දි තත්ත්වාකාරය පෙන්වෙන්නේ නැත. කාලෝචිතව සජීවීව දැනෙන දේ සජීවී ධම කියලා කියලා කියන්නේ ඒකයි. සජීවී බෞද්ධයෙක් බවට පත් වෙනවා. ආරෝපණය කර බෞද්ධයෙක් නෙමෙයි, සජීවී ආගමිකයෙකු බවට පත් වෙනවා. ආරෝපණය කරගත්ත මේ කෙනෙක් වෙන්න එපා. ඔබ පෙන් ඩ්‍රයිව් එකක් බවට පත් වෙන්න එපා. මෙමරි කාඩ් එකක් බවට පත් වෙන්න එපා. ඒ කියන්නේ මතකයක් දරාගත්ත කෙනෙක් බවට පත් වෙන්න එපා. මතවාදීෙක් බවට පත් වෙන්න එපා. දැන් පෙන් ඩ්‍රයිව් එකේ කොහොමද වැඩේ? ඉංග්‍රීසියෙන් දැම්මොත් ඉංග්‍රීසියෙන් එක තියෙනවා, දෙමළෙන් දැම්මොත් දෙමළෙන් තියෙනවා, සිංහලෙන් දැම්මොත් සිංහලෙන් තියෙනවා. මොනවද දාන්නේ? ඒක ඇතුලේ රැඳෙනවා. ඉතින් සාමාන්‍ය මෝඩ සමාජයේට තමා පිළිබඳව තමා විශ්ලේෂණයක් කරගන්න බෑ. කණ්ඩ බොන්න පුළුවන්, අඳින්න පවතින්න පුළුවන්. අර පෙන්රවියකට පිරෙව්වේ මොකද්ද? ඒ පිරෙව්ව දේ මත ඉන්න. දැන් ඔය ගෝත්‍රික සමාජයම බලන්න, හරි දැඩි සමහර ආගමික මතවාදෙහිම මිනිස්සු ලෝකේ වෙනස් වෙන්න කැමති උනත් වෙනස් වෙන්න දෙන්නේ නැහැ. ඒක බෞද්ධ සමාජය තුලත් ඒක තියෙනවා, හැබැයි අල්පයි. ඒක බුදුහාමුදුරුවෝ යම් ප්‍රමාණයකට හදලා තියෙන නිසා ධර්මයේ කතා කිරීමේ නිදහස, අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස. යම් තරමට හරි ප්‍රජාතාන්ත්‍රිකවාදී පදනමක් තියෙන නිසා මේ රටෙත් තියෙනවා. නැත්තම් ඔය වියට්නාම් වගේ රටවල් වල හාමුදුරු කෙනෙකුට දේශනයක් කරන්නවත් දෙන්නේ නැහැ. බෞද්ධ නමුත් පන්සලක් හදන්න දෙන්නේ නැහැ. බෞද්ධ නමුත් මොකද? අර වාමාංශික රටවල්. ඒ රජයට විරුද්ධව කතා කරොත් එයා එක්ක ඝාතනය කරනවා, එහෙම නැත්නම් මැඩපවත්වනවා. බයයි. රාජ්‍ය විරෝධී දේශනාවක් කරා කියලා එයා අල්ලලා දානවා හිරේ. ඉතින් මිනිස්සුන්ට තියෙන්නේ කන එකයි බොන එකයි විතරයි. වෙන දෙයක් නැත, චින්තනයක් නැත, දර්ශනයක් නැත, කියා කන්නට බැරි. මිනිස්සු හොඳද නැත, නරකද නැත, කනවා බොනවා ජීවත් වෙනවා පමණයි. බෞද්ධ රටවල් වලට වෙච්ච දේ අපේ රටේ ඒක වෙනස් විදිහකට ආවා. ඍණාත්මක වුණා. ඍණාත්මක චින්තනය, එහෙම නැත්නම් අනිත්‍ය නිත්‍ය කරගත්තා. දුක ආත්ම කරගත්තා. අනාත්ම ආත්ම කරගත්තා. දැන් මම කියන එක තේරෙනවද? අනාත්ම අතහරින්න කිව්වොත් හපුව බෑ. අනාත්ම වැඩක් නෑ ඔබ. කොහොමද වැඩක් නෑ කියන්නේ? අනාත්ම වුණා. ඒක ආත්මය වෙලා තේරෙනවද අපිට වෙච්ච කරද්ද? නේ ඈ අනිත්‍ය නිත්‍ය කරගත්තා. දුක ඔව් ඒක සපක් කරගත්තා. ඈ අනාත්ම ආත්ම කරගත්තා. මේව අහන්න දෙන්න අපේ මේ රටේ ඉන්න වඩාත් හොඳට දේශනා කරන බණ භාවනා පිළිබඳව ධර්මයේ පිළිබඳව දේශනා කරන අයට මේ අන්තර්ජාලය හරහා හරි ඒවා ෂෙයා කරලා අහන්න දෙන්න ඕන. අනේ ඔයගොල්ලන්ට වෙලා තියෙන්නේ මොකද්ද කියලා එක අහන්න. එතකොට ඒගොල්ලෝ කිය මං කියන්නේ පොතේ තියෙන එකනේ. දැන් ලෝකේ අය ඉල්ලන්න ඕන, අනේ මට පොතේ තියෙන එක නෙමෙයි, මගේ මේ හිතේ තියෙන එක කියවල මට බණක් කියවන්න. බණක් කියන්න. අපිට හිතේ තියෙන දේ කියන්න ජීවිත පොත කියවන්න අවශ්‍යයි. බුදුරජාණන් වහන්සේ ජීවිත පොත කියවලයි මිනිස්සුන්ට බණ කිව්වේ, දේශනා කරේ. බුදුහාමුදුරු මතක තියාගෙන බණ කිව්වේ නැහැ. දැන් මම කුටියෙන් එළියට එද්දී මම කල්පනා කළා මම අද මොනවද දේශනා කරන්න කියලා. කිසිම දෙයක් නැහැ. කලාතුරකින් දවසක ආර මොනව හරි පාඩයක් මුල් කරගෙන කරුණක් දෙකක් කියවල දේශනා කළාද? මොකවත් නැහැ. මම දන්නේ මම මොනව දේශනා කරන්න කියනවද කියලා. ඒක තමයි ජීවිත පොත කියවමින් ජීවිත ස්වභාවයන් තේරුම් ගනිමින්, ඔය ඇත්තන්ගේ ස්වභාවයන් තේරුම් ගනිමින් මේ අනුශාසනාවල් කරන්නේ. ඉතින් බොහෝ දෙනාට ධර්මකාමී පිරිසට ධර්මයේ රසවත් වෙලා තියෙන්නේත් ඒකයි. ඒක හේතුව. කිසිම කෙනෙකුට මේක හානියක් නැහැ. සියලු දෙනාටම ශාන්තියක් තියෙන්නේ. භෞතිකවාදී ක්‍රමයකට කිසිදුයක් වෙනස් කරන්න ඕනේ නැහැ. අධ්‍යාත්මික වෙනසක් පමණයි. ඉන්න ආගම ඔහේ වෙනස් කරන්න, ඉන්න දාගත්ත ලාංඡනය ඔහේ වෙනස් කරන්න ඕනේ නේද? ඒ ආගමට ඒ ආගමේ ඉඳගෙන මේක අහන්න පුළුවන්. කිසි ප්‍රශ්නයක් නැහැ. මේක මනෝවිද්‍යාව. මේක තථාගතත්වය. මේක පිළිගැනීමක් නෙමෙයි. මේ හාමුදුරුවන්ගේ ධර්මයේ මේ ටික වැරදි, මේ ටික හරි කියලා කොටසක් හදන එක නෙමෙයි. සියලු සංස්කාරකය දුරු කරලා, හරි වැරදි දෙකක් දුරු කරලා කිසිවක් ග්‍රහණය නොකොට ලෝකයේ දකින්න දැක්ම නේද? මම කියන්නේ මේ ටික වැරදි මේ ටික හරි කියලා. ඒ ටික වැරදි කියලා ආයි මේ ටික කියලා කොටසක් හදාගන්න එපා. කොටසක් නැතුව තිබෙදෙන්න. එවිට කියනවා අශේෂ විරාග නිරෝධ. අශේෂ කියන්නේ ඔය ශේෂය තියෙන පොතේ හැදිලා තියෙන ශේෂ අශේෂ. ඉතුරු නැත. ශේෂය නැත. ශේෂය නැත. වැඩි දියෙන්නේ නිවන් දකින්න ධර්මය අවබෝධ කරගන්න මේ මෙරිකම තියෙන්නේ විතරම ශේෂයකට පත්වීම. කුමන හරි ශේෂයක එළඹගෙන සිටිනවා නම් ඒ ශේෂයේ සිටිද්දි මේ ධර්මය අවදි වෙන්නේ නැහැ. මොකද ඒ ශේෂයෙන් තමන්ගේ ඇහැ වැහෙනවා. තේරුණාද? මොනවා හරි දෘශ්‍ය මායාවක ශේෂයක් හෝ තිබුණොත් ඒ දෙයින් ඇහැ වැහෙනවා. ඊට පස්සේ තථාගතත්වයේ පේන සම්මා දිට්ඨියෙන් ලෝකය දකින්න. සම්මා දිට්ඨියෙන් කියන්නේ මේකට හැදුව යහපත් දැකීම කියන. යහපත් දැකීම කියනකට වැඩි යෝග සමාජගත වුණා නම් එහෙම දෘෂ්ටි නැතිව සම්මා දිට්ඨිය දෘෂ්ටි නැතිව ලෝකය දැකීම කියන වචනේවත් මේ දහම් පාසල් වලවත් ඉගෙනගෙන නොනා මීට වඩා හොඳයි. දෘෂ්ටි නැතුව දැකීමයි යහපත් දැකීම කියන්නේ කියලා. ඒකට ටිකක් හරි කල්පනා කරලා තමඟ මොලේ නිදහස් කරගන්න සිත නිදහස් කරගන්න බෑ. දෘෂ්ටි නැතිව දැකීම. ඒක ප්‍රත්‍යක්ෂ කරගන්න ඕන දහම. මේ මේ මේ ධර්මය මේ භෞතික ජීවිතයේ පැවැත්ම සඳහා වෙන ධර්මයක් හෝ සංකල්පයක් නෝ. ඒක සංකල්පයක් කරගන්න බෑ. දෘෂ්ටි නැතුව දකින්නයි කියලා කියන්නේ මොකක්ද? ඒක ගැඹුරු අධ්‍යාත්මය තුළ සිදුවෙන ක්‍රියාවලියක්. එහෙම නැතුව බාහිරෙන් මොකවත් ගණන් ගන්න නැතුව දකින්නයි කියන එක නෙමෙයි. ලෝකයේ මිනිසාට සියලු ආගම් හිත කර විය යුතුයි. නමුත් වෙලා තියෙන එක අනිත්‍යත් අහිත කර වෙලා තියෙනවා. මිනිසුන්ගේ මනස නිර්වෘල් කළ යුතුයි ලෝකයේ සියලු ආගම්. නමුත් ලෝක වෙලා තියෙන මිනිස්සුගේ මනස අවුල් කරන්නේ ආගම්. නැති දේවල් මවාපෑම සහ බොරු වේගල් ඇද ගැනීම සහ බලපෑම ඔක්කොම තියෙන්නේ. හොඳ ආගමිකයෙක් කියලා කියන්නේ ප්‍රතිවාදියාට හොඳ වෛරක්කාරයෙක්. ගොඩාක් වෙලාවට හොඳ බෞද්ධයෙක් කියලා දකින්නයි මම දැකලා තියෙනවා හොඳම වෛරක්කාරයෙ. ඇයි? අර සාමාන්‍ය බෞද්ධෙක් ළඟ තියෙන වැරදි 100යි ඔළුවේ වැරදි කියලා එයා අඳුනගෙන තියෙන්නේ. හොඳ බෞද්ධෙක් වැරදි 10000ක් විතර දන්නවා. එයා පන්සලට කළු ඇඳගෙන ගියත් වෛර කරනවා. ඇයි? වැරදි 1000ක් විතර දන්නවලින් එකක් නේ එක. සෙරප්පු දාගෙන පොඩ්ඩක් පන්සලේ ගියත් ඒකටත් වෛර කරනවා. දැන් අපි අර තායිලන්තෙ එහෙම ගියාම අර ගල් තියෙන්නේ ඒකේ ඇවිදගෙන යන්න බෑ. ඇත්ත වශයෙන්ම ගල් රත් වුණාම මොන යකාටවත් යන්න බෑ. මම ගිහිල්ලා ලොකු අපහසුතාවයකටපත් වුණා. නමුත් බෝඩ්ම ගහලා තියෙන සෙරප්පු පන්නන්න එපා කියලා. සෙරප්පු ගලවන්න කියලා අපි රටේ දාලා තියෙන හැමතැනම බෝඩ් ගන්න. ඒ බෝඩ් ගහලා තියෙන සෙරප්පු ගලවන්න එපා. සෙරප්පු දාගෙන යන්න. චේතනාවනේ ගෞරවය ගෞරවය බවට පත් වෙන්නේ. ඒ කිසි ප්‍රශ්නයක් නැහැ. මේක අපිරිසුදු දවස්වල මේ ශාලාව ඇතුලේ බාසුන් නැහැලා අපි හැමෝම සෙරප්පු දාගෙන ගියේ. ඇයි? ඇන තියෙනවා, දූවිලි කටු තියෙනවා. දැන් මේක පිරිසුදු නිසා අපි සෙරප්පු පන්නල එනවා. හැබැයි මේකත් අපිරිසුදු නම් ඕගොල්ලෝ සෙරප්පු දාගෙන තමයි එන්න ඕන ධර්ම ශාලාවට. තේරෙනවද? දැන් අපි සෙරප්පු දාගන්නේ නැත්නම් මේ පිරිසුදු එක අපිරිසුදු වෙනවා. ඒ වගේම සෙරප්පු දැමීමට අවශ්‍ය කරන සාධකයක් නෑ. කටු නෑ, උල් නෑ, වැලි ගැටලි නෑ. එතකොට මේ අපි සෙරප්පු පන්නන්නේ ගෞරවයට නෙමෙයි. ප්‍රායෝගික සාධකයට. පන්සලේ හරි වේවා හැමතැනම බලු බෙටි තියෙනවා නම් ගල් තියෙනවා නම් කැඩලි කොටලි තියෙනවා නම් ඔබ සරප්පු දෙකක් දාගෙන යන්න. පන්සල වුණත් පිරිසුදුව තියෙනවා ලස්සන තියෙනවා පන්නල සරප්පු දෙක මේ කරගෙන යන්න. ඒකයි අපි තේරුම් කරගන්න ඕන. මේ ප්‍රායෝගික ලෝකයනේ, ප්‍රායෝගික ලෝකයට එන්න ඕන. බුදුරජාණන් වහන්සේට ගෞරවය පිදෙන්නේ ධර්ම අවබෝධයෙන්, නලල බිම තැබීමෙන් නොවේ. මට ගෞරවය දක්වන්නේ කොන්ද පාත් කිරීමෙන්, නලල තිබ්බිම තිබීමෙන්, පතක පිහිටුවා වන්දනා කිරීමෙන් නෙමෙයි. මට කරන වන්දනාව තමයි ඔබ සත්‍ය අවබෝධයට පත්වීම. මන් දන්නෝ කොන්ද පාත් කරන අය නම් මං එච්චර විශ්වාස කරන්නේ අද වැන්ද හෙට ගැහුවා. මං කොන්ද පාත් කරාට කවන්නේ සාමාන්‍ය ගෞරවයක් හැටියට, චාලිත්‍රයක් හැටියට කවන්නේ. ඒත් මම වැඩක් කරන වෙලාවල් වලදී හරි මේ බලන්න තු වන්දනා කරන්න එපා, අනිත් පැත්ත හැරෙනකොට බෙල්ල බෑගෙන ඉඳලා. දවසක් දෙකක් මට එහෙම වෙන්නේ කියලා මම වෙන කෙනෙක් එක්ක කතා කරගෙන හිටියා. කතා කරගෙන ඉඳ එකපාරට යන්න හැදුවා, තාවොඩේ උපතගම්මගේ බෙල්ල පෑගෙන. ඒ වන්දනාව කරන්න බෑ. දැන් මේ ඊයේද කොහෙද මම මේක වැඩත් මේ පැත්ත හැරලා මේ බලනකොට පිටිපස්සෙන් වන්දනිනු. වන්දන්නේ නෑ. ඒකම අවශ්‍ය නැහැ. ඒක අවශ්‍ය ආකාරය සමහරලාට හිස පාත් කිරීම ඇති, සිටගෙන වන්දනා කිරීමත් ඇති. සුදුසු තැනකදී පමණක් අවශ්‍ය තැනකදී හිම පසක පිටව වන්දනා කිරීමද වරදක් නෙමෙයි. පාත් වෙන අමාරු නම් ලෙඩ රෝග නම් එහෙම කෙටවත් ගන්න. මේ සිතවිල්ලත් එක්ක හිතේ පිරිසුදුකමක් එක්ක යාන ගමනක් මිසක් මේ දණ්ඩ නීති සංග්‍රහයේ වගන්තිත් එක්ක යන ගමනක් නෙමෙයි. තේරණානේ? මට ඔබේ හිතේ පවිත්‍රතාවය පමණයි අවශ්‍ය කරන්නේ, වෙන මොකවත් උනේ නැත. එච්චරයි. ලෝකේ සියල්ලට වඩා වෙනස් කියන්නේ මේ ධර්මයේ. ඒකයි ඔබ ධර්මයේ අසන්න, වැඩිපුර අසන්න, භාෂාවක් වුණත් වැඩිපුර ඇසීමෙන් ශ්‍රවණය කිරීමෙන් මේ භාෂාවේ තියෙන අපූර්වත්වය ඔබට ක්‍රමානුකූලව වැටහෙනවා නේද? දැන් අපි කියනවා කීමට දැන් සිංහල භාෂාවේ මගේ අතට ගත්ත මං ඒක කියවා. ඒ භාෂාවේ අපි අපූර්වත්වය දන්න නිසා දන්නවා මේ මං මගේ අතට ගත්තයි කියලා කියන්නේ මේ අතට ගත්තයි කියන එක නෙමෙයි කියන එක. ඒ කියන්නේ මගේ පාලනයට ගත්තයි කියන එක. ඒක තමයි භාෂාවක අපූර්වත්වය කියන්නේ. ඔය වගේ ඉංග්‍රීසි භාෂාවේ තීරෝ වචන අනිත් භාෂාවල් වලත් තියෙනවා. ඉතින් අර මේ වචනෙන් වචනේ තේරුම් කරගන්න කියොත් එමු මුලාවක් වෙන භාෂාවක් අහන විට අර භාෂාවක සැඟවුණු අපූර්වත්වය අපිට වැටහෙනවා. ඒ වගේම තමයි මේ දේශනාවල් අසන විට ඔබට ඒ සැඟවුණු අපූර්වත්වය කියන එක වැටහෙනවා. පුළුවන් තරම් අහන්න. ඒ කියන්නේ දවසට වැඩි ප්‍රමාණයක් අහන්න පුළුවන් විදියට සෙල්ෆෝන් එකක මෙමරි කාඩ් එකක, එහෙම නැත්නම් තමන්ට හැමතැනම ගිහිල්ලා අහන්න පුළුවන් විදියට එක තැනකට ආවහම කාලය වෙන් කරගෙන අහන්න ඕන දෙයක් කියලා මම කියන්නේ. වැඩ කරමින්, බස් එකේ යන ගමින්, රෙද හොදන ගමන්, නාන ගමන්, කන ගමන්, කෑම උයන ගමන්, ගේ වත්ත පිරිසුදු කරන ගමන්, වගාව කරන ගමන්, රැකියාව කරන ගමන් උවද, රැකියාවේ තහනමක් නැත්තම් කරන්න. ඒ භයානක තත්වේ රස්සාවක් නෙමෙයි නම්, අවදානම් කියන තත්වේ රස්සාවක් නෙමෙයි නම් කමක් නැහැ. යෙදෙන්න ධර්මය අහන්න. සමහර අය කියනවා මම ඊටාම බරපතල කට මැෂින් එකක වැඩ කරන්නේ, හැමදෙරේ ඇහුවට කමක් නැද්ද? මං කෝ අවදානම ගොඩක් වැඩි නම් ඔයා අහන්න එපා. එතුම කියනවා නෑ මට වැඩි ලේසි ලෝක වහන්සේගේ බණ අහනකොට වෙන අවදානකට යන්නේ නැහැලු. නිකන් මම වැඩ කරන්න ගියාම වෙන අවදානවලට ගිහිල්ලා සමහරලාට අනතුර වැඩි වෙන්නත් ඉඩයි. ඉතින් යාගේ පහසුව. ඒකට මං කෝ එහෙනම් කමක් නෑ, ඒක අහන්න. ඒ කියන්නේ තාම බරපතල භයානක දෙයක් පොඩ්ඩක් අත ගියොත් අත කැපිලා යන කට මැෂින් එක. ඉතින් විදේශ රටවල් වල ඉන්න අය ගොඩාක් අහමින් කටයුතු කරනවා. අපි මේ සියලු දෙනාම ඒ ධර්මයේ ඇසීම මේ ළඟට ඇවිල්ලා වන්දනා කරන වට වැඩියේ පිරිකර පරිස්කාර පූජා කරනවටත් වැඩිය වටිනවා. ඒ වගේමත් වටිනවා කියලා අපි සනාහන් කරන්න කැමතියි.